තේරවා සරණ හැම දිනටම හැම දිනමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදීත් අපි පිළිගන්නවා සති ඉරිදා දිනයන් පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට. දැන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් වෙලාව උදෑසන 11:00 පෝ වෙලා විනාඩි 20ක් ගත වෙලා. ඉතින් කාලේ මොකද දොස් තිබෙන නිසා මම ඉතාම ගෞරවයෙන් සත්‍යස්තුමා ආරාධනා කරනවා. සත්‍යස්තුමන්නේ අද දවසේදී අපි සූත්‍ර දේශනාවක් නමක් යෝජනා කරේ නැහැ. නමුත් සත්‍යස්තුමා ආරාධනා කරනවා අද දවසට අපි කරගෙන සුතදේශනාවක් ඉදිරිපත් කරගෙන ධර්මය පහදා දෙන්න ලෙස පිරියන් සත්‍යස්තුමා. සම්මා සම්බුද්ධ සරණයි. තථාගතයන් වහන්සේට, අපේ ශාස්ත්‍රුන් වහන්සේට, ඒ සර්වඥන් වහන්සේට අතිශයින්ම කෘතඥතා පූර්වකව ගෞරවයෙන් බැතිසිතින් නමස්කාර කරමු. අද ධර්ම සාකච්ඡාව සංකප්ප වලින් තොර වෙනවා කියන බලාපොරොත්තු වෙන් මේ සූත්‍රය අපි පසුගිය සතියේ කතා කරපු පැත්තෙමයි තියෙන්නේ. සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ සාල සූත්‍රය. අපි දැනුම සඳහාම නෙවෙයි, දැන් අපිට දැනුම් තියෙනවා, ධර්ම ඥාන බොහෝ දුරට තියෙනවා, සම්පූර්ණයෙන් බොහෝ දුරට තියෙනවා. කොහොමද තව ටිකක් ඇතුළට ඇවිදගෙන යන්නේ? ඒකං සමයං භගවා එක්තරා කාලික තථාගතයන් වහන්සේ කෝසලේසු විහෙරති කෝසල ජනපදේ වැඩ සිටින කාලයේ ශාලායේ බ්‍රාහ්මණ ගාමි. ඒ බ්‍රාහ්මණ ගාමයක් තියෙනවා ශාලා කියලා, ඒක තමයි උන්වහන්සේ වැඩ හිටියේ. తత్రකෝ භගවා භික්ඛු ආමන්ත්‍රේසි. එහිදී භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. හොඳ දෙයක්. අපිත් මේ කොටසට භික්ෂුණූනත් ඇත්තු මේ කොටසට දාගන්නට. ගේතේ භික්කවේ භික්කු නවාචිර පර්භජිතා භික්ෂුවරුණි, මේ ළඟදීම පැවිදි වෙච්ච අදුරාගතා ඉමන් ධම්ම විනයන්, මේ තථාගත ධර්ම විනයට අලුතින් ආපු අය. තේවෝ භික්ඛවේ භික්ෂුරුනි, එකෙන් සත්‍ය ගවේෂණය සඳහා වැඩි කලක් තථාගතයන් වහන්සේ ළඟ කැපකර කාලයේ කැපකැලැත්තන් උන්වහන්සේ කියන්නේ. මේ මා කතා කරන වචන වලින් නෙවෙයි, එතකොට ඒ හාඳින්වත් ඒ ටෝන් එකෙන්වත් නෙවෙයි බව මතක තියෙන්න. භික්ෂුරුනි, ඒ අලුතෙන් ආපු ඇත්තන් චතුන්නම් සතිපට්ඨානානම් සතිපට්ඨානි සසිහිය පිහිටුවාගෙන සිහිය වැඩි දියුණු කරගන්න හතරක් ප්‍රදේශ හතරක් ගැන උනාට නිතර කියනවා. මම ඒ වචනේ පාචිරේ ප්‍රදේශය කියලා අපට තේරුම් ගන්නට හැමදාම කියනවා. මේ ධර්ම සාකච්ඡාවේදී අප උත්සාහ ගන්නවා මේ කාලයේ හැටියට අපට වඩා තේරුම් යන්ට දැනෙන්ට උදව් වේ කියලා හිතන සැල වචන පාචරණ උදව් උත්සාහ කරනවා. භාවනායේ ඒ සතර සතිපට්ඨාන කියන ඒ සතිය කියන සතිමත් භාවයේ දිනු කරගන්න පුළුවන් පැති හතර, ප්‍රදේශ හතර, ක්‍රම හතර පිළිබඳ ඒක දිනු කරගන්න සමාධ පේතබ්බා ඒකට උනන්දු කරවන්ට ඒකට එන්නේ කියලා ආරාධනා කරන්න. නිවේසේ තබ්බා ඒකෙ දිගින් දිකට ඉන්නේ කියලා යත්තන්ට කියන්න. පටිත්ථාපේ තබ්බා වෙන ඒවට මේවට නෙවෙයි මේකෙම පිහිටවන්න. මේ හතරෙම පිහිටවන්න. කත මේ සංචතුන්නම් අපදන්නව බුදුහාමන මොකද්ද මේ හතර? ඒ කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා ඒව ගැන සම්පූර්ණ නොදනවත් වෙන්න පුළුවන්. ඒත තුන් මේ ආවසෝ දැන් මේ භික්ෂුන් වහන්සේලා අර පැරණි ඉස්සර කාලේ නෙමෙයි, බොහෝ කලක් තිස්සේ තථාගතයන් වහන්සේ ළඟ භාවනා උගෙන ගන්න ඒවා ප්‍රගුණ කරන ඇත්තන්ට බුදුහාමර කියන්නේ මේ අලුතින් ආපු අයට මෙහෙම කියන්න. ඒත තුම්මේ ආවසෝ එන්න මිත්‍ර භික්ෂුවරුනි, කායේ කායානු පස්සිනෝ විහරති. මේ ශරීරයක් තියෙන ශරීරයේ තියෙන හැටියට බලන්න. ශරීරයක් තියෙනවා. ශරීරයක් තියෙනවනේ දැන් අපිට ස්ත්‍රී ශරීර පුරුෂ ශරීර තියෙනවා මේවා. මේ ශරීරයේ තියෙන විදිහට බලන්න. එතකොට ඒකේ ක්‍රම තියෙනවානේ ඒකේ චලනය ඒක හැදිලා තියෙන හැටි ඒක වියපත් නැහැ ඉටි ඒක පරණ මෙන හැටි ඔක්කොම ක්‍රම තියෙනවා මරණ පස්සෙන් තියෙන தත්ත්වය දැම්මම මැරිලා බලන්ට ඒ වගේ જાති අපි ඉගෙනගෙන තියෙනවා ආතාපිනෝ උස්සහවත් වෙන්න සම්පජානෝ කල්පනාකාරීව ඒකෝදි භූතා හිත එකලස් කරගෙන තැන් කරගෙන නැත්තම් පැත්තකට වෙලා විප්පසන්න සිචිත්තා පැහැදිලි වූ සිටින් විප්පසන්න කියන්නේ අවුලක් නැති සිටින් ඒක කරන්ද සමාහිතා එකක එකඟ වෙච්ච සිටින් ඒකමයි ඒකග්ග චිත්තා එහෙම කරන්නට ඒ කියනවා මේක දියුණු කරන්න කුමක් සඳහා මේක තමයි මෙතන වැදගත්ම වචනේ මේක කොටස් තුනකට කියනවා තථාගත මේ අලුතින් ආපු ඒ ඇත්තොත පුතු ජනයන් අලුතින් ආපු ඇත්තෝ ඒ ඇත්තන්ට මේක ඉගෙන ගන්න ඊළඟට ශේක මේ ප්‍රතිපදාවට වැටිලා මේක තේරුම් අරගෙන අපි ශේක කියන වචනේ දන්නවා මා ඒකට තේරුම් නොදෙන කියන්නේ ඒකේ තව එහාට යන්නේ කොහොමද ඊට පස්සේ රහතන් වහන්සේලා නැත්තම් පරම සත්‍ය අවබෝධය කරගත් උත්තමයන් උත්තමාවියන් ඒක දකින්නේ කොහොමද කියන්නේ මේ විදිහට මේ සතර සතිපට්ඨාන මේ කායේ කායානු පස්සිනෝ වෙන්ට කායස්ස යතහ භූතං ඥානාය ශරීරේ තියෙන හැටි ශරීරයගේ අපි මම මේ ලිටල් ට්‍රාන්ස්ලේෂන් එක කරන් ශරීරයගේ තියෙන තත්යථාභූතය ද අවබෝධය සඳහා ඊට ශරීරයේ කොයි විදිහටද තියෙන්නේ ඒ තියෙන විදිහට ඒ කියන්නේ ශරීරයේ සැබෑ ස්වરૂපය මේක ඇතුළ පිට ඒක කොහොමද තියෙන්නේ කොයි විදිහේ වර්ණද කොයි විදිහේ පාටද කොයි විදිහේ ආකෘතිද කොයි විදිහේ ගන්ධයන්ද ඔක්කොම තේරුම් ගන්න කොච්චර කලක් තියෙනවාද මේක හැමදාටම තියෙනවාද අගේ කළ හැකි දෙයක්ද ඒ යථා භූත ඥානය සඳහා ඊට පස්සේ වේදනාසු ද ශරීරයක් විතරක් නෙවෙයි අප දන්නා දැන් අපට වින්දන දෙන ඔක්කොමලා මේ ඉන්නේ හත්තට දෙනා බැලුවහම ඔක්කොට වින්දන කියලා જાතියක් තියෙනවානේ දැනෙන ගතියක් තියෙනවා හැමෝටම දැනෙනවා ශරීරයට දැනනවා මනසට සිතවිල්ලක් ආවහම මේ සිතවිල්ලේ ස්වરૂපය අනුව දැනෙන විදිහක් තියෙනවා කාටත් අර ශරීරයට දැනනවා වගේම තමයි ඔළුව අත ගන්නකොට දැනෙන දැනිල්ලම තමයි ඉරිසියාව කියන එක මනසට දැනෙන්නේ කාට සමාන ලෙස ඒක අඩු වැඩි කංගන ඒ සංඛාරවල සබ්බේ සංඛාරා වේදනා සමෝසන වේදනාව තමයි කෙලවර කරගෙන ඉන්නේ. එතකොට ඒ ශරීරයට දැනෙන වින්දනක් තියෙනවා ඉන්ද්‍රිය හයම නිසා දැනෙන වින්දන තියෙනවා. මනෝ නිසා දැනෙන වින්දන තියෙනවා. සංඛාරාවහම දැනෙන වින්දන තියෙනවා. සංඛාර කියනකොට දන්නවා අප දැන් මෙච්චිතාවොත් දැනෙන විදි රාගය આવොත් කාටද දැනෙන්නේ සමාන විදියට. ද්වේෂය આવොත් දැනෙන්නේ සමාන විදියට. ඉතින් මම යුනික් නෑ මෙතන. මම සුවිශේෂී පුජ්‍යලෙක් නෙමේ මේ විශ්වයේ යන. මේ සංසාරේ යන. විශේෂ කිසිම විශේෂ භවක් නෑ ඒකට අපිට. ඒතොටම අලුත් ඇත්තන් කියන්න කියනවා. මිත්‍ර විශ්වරුනි සත්‍යාබෝධය සඳහා වැත්වාවේ නිසා මේක චිත්තේ මේ චිත්ත භාවයක් කියලා එකක් තියෙනවානේ මේ සිතක් තියෙනවා ඔය සිත එක එක පාට වැටෙනවා සිතේ පාට සිත හරහා යන අර සංඛාර අනුව වලාකුළු යනකොට අර පොළොවට අඳුර වැටෙනවා රාගේ යනකොට සම්පූර්ණ ඒ පාට වෙනවා ඒක. සරාගසිත කියලා කියන්නේ අන්නේ සදෝෂසිත කියන්නේ විමුක්තසිත කියන්නේ අදෝෂසිත කියලා කියන්නේ මේ විදිහට. මේ චිත්ත භාවය වෙනස් වෙන හැටි. අර කලින් වේදනා සංඛාර වගේ එනකොට චිත්ත භාවය වෙනස් වෙලා යන හැටි. වේදනාවෙන් තමයි දැනෙන්නේ. නමුත් ඒ චිත්ත භාවයක් කියලා එකක් තියෙන චිත්ත භාවයට මට මේක අහු වෙන්නේ නැහැ. මගේ චිත්ත භාව එක හරියට මේ රේඩාර එකකට අහු වෙනවා වගේ. සෙන්සර් එකක් තියෙන ඒ වගේ මේක වෙනස් වෙන එක පාට. සරාග වෙනවා, සදෝෂ වෙනවා. ඊට අනුව යල් සීල කියන කොටස් නැත්තම් ඉන්ද්‍රිය සංවර කියන කොටස් නැත්තම් ඒක මා ජස්ටිෆයි කරලා නැත්නම් මට ඕන හැටියට මට කරන්න පුළුවන් කියලා මං කරනවා තියෙනවා. අර ජවන යනවා කියලා වැට්ටු හැමතිස්සෙම කියන්නේ ජවන හට යනවා. ඒතකොට පාට වැටෙනවා. ඒ වචනේ හොඳම නැහැ නමුත් තේරුම් ගන්න මොකද වෙන්නේ. ඔය ඇතුලේ තියෙන චිත්ත භාවයට සිද්ධ වෙන දෙයක්. චිත් භාවයේ ඒ කියන්නේ කොන්ෂස් වෙන ගතියක් තියෙනවා. ඒ ගතිය පාට වැටෙනවා. මේ පාට වැටෙනවා කියලා කියන්නේ තේරුම් ගන්න. හොඳද? එතකොට සම්පූර්ණ මම කියන එක න ඊර්ෂ්‍යා මම වෙලා හමාරයි. රාග මම වෙනවා. මම රාග මම කෙනෙක් බාටපත් වෙනවා. ද්වේෂ මම කෙනෙක් බාටපත් වෙනවා. මුග්ධ මම කෙනෙක් බවටපත් වෙනවා. මෝහ මම කෙනෙක් බවටපත් වෙනවා. කරුණා මම කෙනෙක් බවටපත් වෙනවා. ඒ වචන වලට යන්න එපා. නමුත් තේරුම් ගන්නට. ඊට පස්සේ කුමක් සඳහාද? අර කායස්ස යතහ භූත ඥානාය. ශරීරයගේ යතහ තියෙන විදිය දැනුම සඳහා අවබෝධය සඳහා. ඒ වගේ වේදනාවන්ගේ තියෙන தත්ත්වය දැනුම සඳහා. චිත්තස්ස චිත්තයාගේ යතහ භූත ඥානයේ සඳහා. ඒක ඒක වචනේ තියෙන. කාය වගේම චිත්තත් ඒක වචනයි. ඊළඟට ධම්මේ ධම්මානුපස්සිනෝ විහෙරත. ඒ එක වචන බහුවචන වෙනස තේරුම් ගන්න ඕන. ඒ බිලා බලන්න. ධම්මේසු දැන් අර චිත්ත භාවයේ පාට වැටෙන්න සිද්ධ වෙන විදිය තමයි අර සංඛාර මතු වෙනවනේ. ඒ සංඛාර මතු වෙනකොට එක එක සංඛාරවල විදි තියෙනවා. ඒ සංඛාර චිත්ත භාවය අවුස්සලා කාය වචන කාය විඤ්ඤාත්ති වචී විඤ්ඤාත්ති වලින් වැඩ කරවන හැටියක් තියෙනවා. එතකොට මේ ධම්ම කියන ඒවා එනකොට අපි නම් දීලා තියෙනවනේ. දැන් බුදුරජාණන් වහන්සේ වට නම් දුන්න බුදුහාමනේ ඊට කලිනුත් ඒවට රාගය කියලා නමක් දුන්නා. නම ඒක රාග කියන එකට අපි වෙන වචනයක් දුන්නත් ද ඉංග්‍රීසියෙන් කිව්වොත් දිසය හෝ එහෙම නැත්නම් ලස්ට් කියලා කිව්වත් તો රාග RGE නෙවෙයි තියෙන LUST දින්. ඒ එතකොට වචනේ කොහොම වුණත් දෙමළ බසින් වෙන එකක් වෙන්න පුළුවන්. ජපන් බසින් වෙන විදිහක් වෙන්න පුළුවන් කියන්නේ. ඒ නිසා වචනේ නේ වැදගත් වෙන්නේ. මේක තමන්ට මොන රහතද දැනෙන්නේ? මොන රසයටද රාගය දැනෙන්නේ? මොන රසේ ඒ ධම්මයන්ගේ යථාභූතය දැනගන්න ඕන. ඊට පස්සේ තථාගතයන් වහන්සේට අපි ආදරය කරන නිසා උන්වහන්සේ ගැන අපි සම්පූර්ණ විශ්වාසයක් තියෙන නිසා මේක හොයලා දුන්නේ මේ ඇත්ත නේද? මේ උත්තමයා නේද? මේ ශාස්ත්‍ර උන්වහන්සේ නේද කියලා පූර්ණ ගෞරවයෙන් ඒක හොයලා බලනවා. එතකොට මේ ධම් අපි ධම්ම හුඟක් ඒවා කිව්වා. සංඛාර වගේම මේ සංඛාර සමහරව අයින් කරනකොට ඊළඟට එන தත්වයක් තියෙනවා. ඒ ධාන කියලා කියන්නේ නැත්තම් සති සම්බුද්ධංග කිව්වේ. එතකොට අපි දන්නවා ධම්මානුපස්සනාව වැඩි මේ කොච්චර විග්‍රහ කරලා තියෙනවාද කියලා. එතකොට දැනට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ඥානත් නැත්නම් ඊට පස්සේ ආයතන හතර ආකාස අනංචාතන වගේ ඒ සාන්ත ආයතනත් නැත්නම් මෙහා තියෙන්නේ මොනවද වැඩිපුර නැතත් ඉඳිහිට හරි වැඩිපුර චිත්ත භාවය පාට කරන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුකුච්ච විචිකිච්ඡ මෝහයරි කනෝප්තප් උද්ධච්ච කියලා තියෙන මේ හතරෙන් රසවත් වෙන්නේ ඒ හතරේ ඒ ඒ ඒ රෙසිපි එක තමයි ඒ තුන පහ තමයි වැඩිපුර දැමෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුකුච්ච විචිකිච්ඡ. මේක සිංහල වෙන්න ඕනේ බෞද්ධ වෙන්න ඕනේ මේක දැනගන්න. ස්ත්‍රී පුරුෂ බෞද්ධ භික්ෂු වෙන්න ඕනේ. මේක තේරුම් ගන්න පුළුවන් අපිට. සො ධම්මේසු එක එක මතුවෙන ධර්මතාවයන් අපි වචන කියෙච්චර හොඳම ධර්මතාව කියනකොට අපි දෙන පොදු වචෙන් දාන්න එපා. ඒ ධම්මවල තියෙන ධර්මත්වය ස්වභාවය රාගයේනම් රාග ස්වභාවය දේශේනං දේශ ස්වභාවය ව්‍යාපාද කිවි කාමච්ඡන්ද ව්‍යාපාද කිවි අකර්මණ්‍ය වෙනවා නම් කම්මැලිකම නිසා ඒකේ ශරීරයට දැනෙන විදිය උද්දත භාවය ආවහම ඇජිටේෂන් එක ආවහම කොහොමද ශරීරයයි මේ මම කියන පුද්ගලයා ක්‍රියාත්මක වෙන්නේ ඊට පස්සේ විචිකිච්ඡානකොට ඒක excuse එකක් කරගෙන ආයේ සක්කාය දිට්ඨිය වැඩි කරගන්නත් මම වැඩි කරගන්නත් දඟලන හැටි විචිකිච්ඡාව නිසාම. ඒතොට ඇත්තන්ට කියනවා ධම්මේසු ධම්මානුපස්සිනෝ විහෙර මේ අලුතෙන් ආපු අයට කියන්නේ. ඒතොට අලුතෙන් මේක හොයාගෙන ආවා. එතකොට ඇත්තන්ට බුදුහාමුදුර කියන මෙහෙම කියලා දෙන්න අලුතෙන් ආපු අයට. මහන්සි වෙලා ටිකක් උනන්දු වෙලා ධම්මේසු ධම්මානුපස්සිනෝ විහෙරති. සිතවිලි වල දැනට කියන්නේ වචනේ සිතවිලි කියන්නේ සිතවිලි නැති වෙලා යනකොට එන ඊළඟ තත්ත්වයක්. ඒක සිතවිල්ලක් නොවෙන්ටත් ඉඩ තියෙනවා. සිතවිලි විරහිත තත්ත්වේ වෙනවා පස්සේ වෙනකොට. දෙවෙනි ධ්‍යානෙන් පස්සේ වගේ යනකොට. මානසිකාර තිබුණත් අර අනිසිතවිලි වර්ගන එතකොට ඒව කරන්ට උත්සාහවත් වෙලා බොහෝම කල්පනාකාරීව ඒකෝ දිබූත එකලස් කරගෙන විප්පසන්න චිත්තා සිත ප්‍රසන්න කරගෙන ලස්සන කරගෙන කියන්නේ හෙලවෙන්ට ඒ වචන කිව්වා කියලා බය වෙන්න එපා. මේක වෙන දෙයක් කරන වෙන දෙයක් කියන්නේ සිද්ධ වෙන දෙයක්. සමාහිතා එක් සමාහිතව ඒකග්ග චිත්තා එකම දෙයකට හිත යොමු කරලා ફોකස් කරලා නැඹුරු කරලා සමාහිත කරලා කුමසන්දාද ධම්මානම් ඒ ධර්මතාවයන්ගේ බෙතින් මෙත මතුවෙන එක එක විදිහේ ජාතිවල ඒවා යථා භූත ඥානයි. එතකොට කියන්නේ මේකේ තියෙන විදිහ දැන ගැනීම සඳහා යැත්තු යොමු කරවන්න. එතකොට ඔන්න ඔය ටික තමයි කරන්න සිද්ධ වෙන්නේ අලුතින් කර නැත්තම්. මේක පොතෙන්ට හරි යන්ත හදනව නෙවෙයි. මේක ෆික්ස් කරගන්න හදනවත් නෙවෙයි. හරි මට වැරදුනා මම දැන් මේ දේ කරන්න ඕන කියලා එහෙම අහවල් තැනකට යන්තත් නෙවෙයි. ඒක වෙනවත් වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී කය තියෙන විදිහට දැනගැනීම සඳහා වින්දන තියෙන විදිහට දැනගැනීම සඳහා චිත්තය තියෙන ඒ වෙලාවට තියෙන විදිහට දැනගැනීම සඳහා ධම්ම ඒ වෙලාවල් වලට ආපු විදිහට දැනගැනීම සඳහා යථා භූත ඥානයි. ඊළඟ දේ තමයි ඊළඟ දෙවෙනි කොටස. යේපිතේ භික්ඛවේ භික්ඛු සේකා අපත්තමානසම්. මේක පුරුදු කරගෙන යන ඇත්තු ඉන්නවා. සයික්ෂ ඇත්තු. ධර්ම මාර්ගය දැන් පිළි අරගෙනම මේක කරගෙන යනවා. දැන් සීක කවුද අසීක කවුද කියන එක හොයන්නේ නැතිම අපි හිතමු අපි සීකි කියලා. අර කලින් එකේදී අපි හිතුවා අපි අදුනාගත කියලා. දැන් අපි හිතන අපි මේ සීකි කියලා ඊළඟ එකට නම් යන්න එපා හොඳද? අපත්ත මානස තාම බලාපොරොත්තු ඉෂ්ටවෙල නැහැ ආරි මාර්ගයේ. මං මේ අපත්ත මානස කියන වචනේට තේරුම් දෙන්නේ. මේ පැය දෙකෙන් පස්සේ ඒක අතහරින්න අතර ඊළඟ වැයත්ත සම්බන්ධ වෙන ඒ උත්තමයන් උත්තමාවයන් හරි කවුරු හරි කියනවා නම් ඒකට සම්බන්ධ වෙන්න. අපත්ත මානස අනුත්තරං යෝගක්ඛේමං ආය පහත හෙලන්ට බැරි ඊතහා නොමැති භාවනාවෙන් ලැබෙන ඛේම භූමියක් හම්බෙනවා. ඒ ඛේම භූමියේ පත්තේමාන විහරන්ති. ඒකම හිතේ ප්‍රාර්ථනාව හැටියට තියාගෙන කවුරු හරි ඉන්නවනම් වෙන මොකුත් නෙවෙයි. කට්ටියක් එකතු කරගන්නට ගුරුවරයෙක් වෙන්නටද ප්‍රචාරය කරන්නටද මේක කරලා තාමුණු හරි ඉතින් එහාට ලාභ සත්කාර කීර්තියක් ප්‍රශංසාවක් වැඩි පිළිසක් ලබා ගන්නටද කියන ඒක නෙවෙයි. යෝගක්ෂේමය ප්‍රාර්ථනය කරගෙන ඉන්නැත්තුයි. තේපි ඒ ඇත්තුත් කායේ කායානුපස්සිනෝ විහෙරන්ති ශරීරයේ තියෙන විදිහටම බලා බලා බලාගෙන ඉන්නවා. අර විදිහටම ආතාපිනෝ උත්සාහවත් වෙලා සම්පජානෝ බොහෝම කල්පනාකාරී දැනුමක් ඒ වෙලාවට ඒ වෙලාවට ඇති කරගනිමින් දැනුම වචනේ හොඳ නැහැ කල්පනාකාරී වෙන්නේ මොකද්ද කියලා අවබෝධ කරගනිමින් ඒකෝ දිභූතා එකලස් වෙලා එක්තැන් වෙලා විප්‍රසන්න චිත්ත බොහෝම පැහැදුණු ප්‍රසන්න සිතින් පැහැදිලි සිතින් කැලඹුණු සිතින් සමාහිතව එකම දෙයකට හිත නැඹුරු කරලා අතට අලුත් හිතන්න අවශ්‍ය වෙන්නේ කවුරු හරි ඉන්නවා නම් මේක ඒක තමයි අමානු වැඩි කියලා අයින් ගන්න දෙපායකින් මොකද අනිත් යථා භූතේ දැනගන්න ඕනේ. ඒකත් යථා භූතේ දැන ගැනීම සඳහා හිතේ ගතියක් තියෙන ඔන්න ඔය විදිහේ කියලා. මෙතන මේ සීක ඇත්තන් ගැන කියනකොට කියලා යථා භූත ඥානය කියන වචනේ නැතුව ධම්මාන නැත්තම් කායස යථා භූත ඥානාය වේදනානං යථා භූත ඥානාය චිත්තස්ස යථා භූත ඥානාය ධම්මාන යථා භූත ඥානාය. ඒක මෙතන ටිකක් වෙනස් කරනවා. කායස්ස පරිඥාය ශරීරයේ පරිජානනයේ සඳහා පූර්ණ අවබෝධයක් ඇති කරගන්න. කොහොමද මේ ශරීරය මොකද්ද මේ? බැලුවාම අපි දන්නවා මහත්තිපදෝපන සූත්‍රය වගේ තැන්වලදී ඒ සාරිපුත්තන් වහන්සේම කියනවා නැත්තම් ධාතු විභංගෙදී බුදුහාරු මේක දූවිල්ලක් බවට පත් කළා දානවා. එහෙම නැත්නම් මේක වාෂ්ප වෙන්න විදිහක් කපුරු බෝලයක් වගේ වෙලා යනයි. නොකිසිවක් බවට පත් වෙන තැන නොකිසිවෙක් පහු කරගෙන නොකිසිවක් දකින විදිය. ඒතර විඤ්ඤා අනන්ත වූ විඥානත්වයක් තියෙනම් ඒකත් පහු කරගෙන යන්න පුළුවන් විදිය. ඒ යථා භූතය අවබෝධය සඳහා කායස්ස පරිඥාය පරිජානාති කියන එකෙන් තම අභිජානාති කියන එකෙන් අභිඥා වුණා වගේ පරිජානාති කියන එක පරිඥා කියන පරිඥාය ශරීරයේ පූර්ණ අවබෝධය සඳහා අර යථා භූත ඥානය කියන එකට වඩා මෙතෙන්දි මේක ටිකක් වෙනස් මේ සූත්‍රයේදී. ඊළඟට අර විදිහටම වේදනාවන්හි බින්දන දැනෙන ගතිතින් දැනෙන විදිතියෙන් එක එක රසවලටනේ අපේ දැනෙන්නේ. දැන් අපි හිතමු දැනගන්නට මේ කියන්නේ දැන් ලීක්ස් වල වෙනම රසයක් දැනෙන්නේ. කරි විලවල වෙනම රසයක් දැනෙන්නේ. කැරට් වල වෙනම රසයක් දැනෙන්නේ. මිරිස් කරලක වෙනම රසයක් දැනෙන්නේ. අඹ ගෙඩියක වෙනම රසයක්. ග්‍රේප්ස් වල වෙනම රසයක්. මුද්ද රස පළන්ක වෙනම රසයක්. ග්‍රිට්ස් වල වෙනම රසයක්. ඕට්ස් වල වෙනම රසයක්. බතේ වෙනම රසයක්. අන්න ඒ වගේ මේ වින්දනවල දැනෙන නැත්නම් ශරීරයට ගෑවෙන දේවල් හරි මනසට යාවෙන දේවල් අනුව දැනෙන රසව රස කියන්නේ දැනෙන ටේස්ට් එකක් තියෙන විදිහක් තියෙනවා. ඒක වේදනාව පරිජානනයට ලක් වෙනවා සේක වෙත්තම් කරනකොට. ඒක ඒ සඳහා තමයි කට්ටිය කරන්නේ. තවත් හොයලා බලනවා මේකට නේද වේදනාව කියන්නේ, මේක එනකොට නේද මේක වෙන්නේ, එනකොටම දන්නවා ඒක ඊළඟ ප්‍රතිඵල ටික ගන්නවා. ඒක මොන විදිහේ දුකද දෙන්නේ? තථාගතයන් වහන්සේගේ සද් කිරි සද්ධාංශ අනුමාන ඥානයකුත් උපද්දා ගන්නවා. මේකට ගියොත් මෙතනින් තමයි ඉවරෙන්. මේ නිසා මේ සත්ත්ව භාවයේ හිස් බව වගේම සත්ත්ව භාවයේ වෙන විදිහයකට යොමු කළොත් විශාල සුවිශාල මේ රසායනික ආයුධයක් බවට පත් වෙනවා. සත්‍යය අනිත්‍යට කරදර කරන. නැත්තම් HIV වෛරසයක් වගේ තියෙන මනසක් තියෙනවා. මනස HIV වෛරසෙන් පොසිටිව් වෙනවා. ඒ නිසා තමයි පරිස්සම් වෙන්න ඕනේ. මම මේ ඒක අවුරුත් ආඩුවට කතා කරනවා නෙවෙයි, මේ තේරෙන බසට පමණයි එන්නේ. ඊට පස්සේ චිත්තේ චිත්තනුපස්සිනෝ විහරಂತಿ. දැන් අප ඒක දැන නිසා කිව්වා වැඩිම කියන්ට චිත්තස්ස පරිඥාය. චිත් භාවයේ මේ දැනන මේ පාට වැටෙන සෙන්සර් එකේ ඒක ප්‍රබාස්වල යන්නේ ඒකමයි. යහවල් දේ නෙවෙයි, එහෙම ගතියක් තියෙනවනේ අපිට දැන්. ඒ නිසා තමයි මේක තේරෙන්නේ අපිට විඥාන ස්වરૂපයටම සම්බන්ධ වෙලා. ඒ චිත්තේ පරිඥාව සඳහා ඒසේ කප්පත්තමාන්ත එකම බලාපොරොත්තුවක් තියෙන ඇත්තෝ තාමේ බලාපොරොත්තු විරයක් කරගත්තේ නැති ඇත්තෝ ඒ යෝගක්ෂේමයේ පමණක්ම ප්‍රාර්ථනාව කරගෙන ඉන්නේ ඇත්තෝ. ඒක තමයි එකම අභිලාෂය කරලා තියෙන වෙන මුකුත් නැහැ. යන් හැම දෙයක් මේකට බාධාවක්. නමුත් ශරීරයේ ගිනියන්ට උන්සයි ගිනියනවා. මිත්‍රත්ව අවශ්‍යයෙන් සම්මිත්‍රකම් පවත්වන නමුත් මේ විදිහටම කරගෙන නැත්තු ඒක පරිඥාව සඳහා මහන්සි වෙන්නේ චිත්තේ පරිඥාවල. ඒ ඊළඟට ධම්මේ ධම්මානුපස්සිනෝ විහරಂತಿ. එසේ කැත්තු ධම්මානුපස්සීවත් ඉන්නේ ඒ චිත් ඒ ධම්මානම් පරිඥාය ධර්මයන් පරිජානනය සඳහා පූර්ණ අවබෝධි සඳහා. අර යථාභූත ඥානේ එකෙන් තියෙන විදියට දැනගන්නවා. ඒක තවත් හොයලා බලලා මේකේ ප්‍රතිඵල, ඒකේ අවාසිය, ඒකේ ඇතිවිල්ල නැතිවිල්ල ඔක්කොම තේරුම් ගන්න. ඊට පස්සේ තුන්වෙනි කොටස යේපිතේ භික්ඛවේ බිකු අරහන්තෝ කීනාසවා. දැන් මුලින් කිව්වා රාලුතේ නැට මේක කියලා දෙන්න. එහෙම කියලා දීලා වෙලා කියන මේකට ආපු මේක මාර්ගය හරි කියලා පිළි අරගෙන ඉවර වෙලා බෞද්ධ කියන එක නෙවෙයි. තථාගතයන් වහන්සේගේ ධර්මය, තථාගතයන් වහන්සේගේ දේශනය, ඒ උන්වහන්සේ ඊට පස්සේ මාර්ගයට පිළිපන් ස්ත්‍රීන් සහ පුරුෂයන් නම නෙවෙයි වැදගත් වෙන්නේ. කවරෝ ස්ත්‍රියක් කොණ්ඩෙ දිග වෙන්න පුළුවන්, කොණ්ඩෙ නැති වෙන්න පුළුවන්. කවරෝ පුරුෂයෙක් කොණ්ඩෙ දිග වෙන්න පුළුවන්, කොණ්ඩෙ නැති වෙන්න පුළුවන්. එතන එනිමෙ වැඩගත්කම වෙන්නේ මේ ධර්ම මාර්ගයේ තැබිල්ල සීලයෙන් ඉන්ද්‍රිය සංවරයෙන් මාර්ගයට පිළිපන්නක්. ඊට පස්සේ අරහන්තෝ කීනාස්වා බුසිතවන්ත. අරහන්ත භාවයට පත් වෙච්ච. ඒ කියන්නේ අරහන්ත භාවයට පත් වෙනා කියන්නේ ලෝභ දෝෂ මෝහ නැහැ දැන් එතකොට. එහෙත්නම්. ඊට පස්සේ හුදකලාව ඉන්නකොට සිද්ධ වෙන જાති තමයි පිරිස ඉදිරියේ සිද්ධ වෙන්නේ. දෙකක් නැහැ. හුදකලාව ඉන්න ඇවිදිනකොට ඇවිදින විදිහටම තමයි අනිත්‍යනත් ඇවිදින්න කාගේ හරි අවධානය යොමු කරගන්න ඇවිදින්නේ නැහැ ඒ වගේ ඇත්තේ. කාගේ හරි අවධානය ඒ කියන්නේ ආත්මාර්ථකාමී අවධානයක් වැඩි කරගන්න උත්සාහවත් වෙන්න ධර්ම අවධානයක් වෙන්න පුළුවන් ඒක කාරුණික අවධානයක්. කරුණාවෙන් කිරණ අවධානයක්. නැත්නම් කාගේ හරි කවුරු හරි ඉම්ප්‍රෙස් කරාන්ට කරන්නේ කිසි දෙයක්. ඉකීනාසවා ආශ්‍රව කියන ඒවා ගෙවිලා ගිහිල්ලා හවර වෙලා හමාරයි ඒවා පහු කරගෙන ගිහිල්ලා උසිතවන්තෝ භවනා කරලා ඒ පරමාර්ථය අර කලින් එකේ කිව්වේ මොනහත් ප්‍රාර්ථනාවක් තියාගෙන ඉන්නවා කියලා ඒ දක්වනොත් ගෙවිලා ගිහිල්ලා හමාරයි බ්‍රහ්මචර්යේසනාවත් නිවිලා ගිහිල්ලා උසිතවන්තෝ කටකරණියෝ බලාපොරොත්තුෙන් හිතන යමක් කරන්න ඒක කළාම ආරයි පොහිත භාර පංච උපාදාන ඛණ්ඩ බර ඉවරයි යත්තන් දැන් තියෙන්නේ ශරීරයක් තියෙන නිසා ඒක ගිනිනවා ඉන්ද්‍රයන් තියෙන නිසා ඒක පරිහරණය වෙනවා එච්චර අනුපත්ත සදත්තා සාර්ථියේ ප්‍රමාණිකුල පැමිලා ඉන්නවා පරික්ඛීන භව සංයෝජන භවයේත කෙනෙකු බවටපත් වෙන්න ඕන කියලා බැඳිල්ලක් තිබුණා නම් අර ඇඳිල්ලක් තිබුණානේ ඔක්කෝම අවරයි දැන් එහෙම කන්නේ සම්මදඤ්ඤා විමුක්තා බණාව දැනගෙන විමුක්ත වෙලා තියෙනවා තීපි ඊ ඇතුණු ඒ ස්ත්‍රීන් හෝ ඒ පුරුෂයන් ඒ සත්‍ය අපූර්ණ සත්‍ය අවබෝධ කරගත් උද්දවිය කායේ කයානුපස්සී විහෙරಂತಿ ශරීරයේ තියෙන හැටියට දකිමින් වාසය කරනවා ආතාපිනෝ උස්සාවත් වෙනවා ඒ සඳහා කරන්න ඕන කියලා අර දැන්တော့ ආතාපි කියනකොට හිතෙන් අවශ්‍ය නැහැ අර සම්ප්‍රදානෙන් ඇති උපන් කෙලෙස් නැති කරන් ඒවා නෑ දැන් මේ ඇත්තන්ට එහෙම જાතියක් නෑ නමුත් ඒ සඳහා යොමු වෙන පොදු ජනතාවට අනුකම්පාව සම්පජානා ඒක සාමාන්‍යයෙන් තියෙනවාමයි නමුත් ඒ සදාසතින්ද තියෙනවා නමුත් සම්පජානව ඒකෝදි භූත විප්පසන්න චිත්ත සමාහිත එකග චිත්ත ඔන්න කායේ කායානුපස්සිනෝ විහෙරන්ත ඔන්න අර යථා භූතඥානයි කිව අලුතෙන් පොදු ඇත්තන්ට ඊට පස්සේ මේක ප්‍රගුණ කරගෙන යන ඇත්තන්ට කිව්වා සේ කාය කරන්නේ ධම්මාන නැත්නම් කායස්ස පරිඤ්ඤාය වේදනානම් පරිඤ්ඤාය චිත්තස්ස පරිඤ්ඤාය ධම්මානම් පරිඤ්ඤාය දෙකක් බහුවචන දෙකක් ඒක වචන රහතන් වහන්සේ කියන එක්කෙනා ඊසත් පරම සත්‍ය අවබෝධය කරගත් උත්තමයා උත්තමා විය ඒවා කරන්නේ කොහොමද කියන එක නෙවෙයි තියෙන්නේ ඒකග්ග චිත්ත ඔන්න හොඳ වචනෙනම කායේන විසංයුක්තා ශරීරයත් එක්ක සම්බන්ධ කන්නේ මේක මම ශරීරය බලනවා මගේ ඉපදිච්ච ශරීරය බලනවා කියන එක ඉන්නේ පැවැත්ම තුල මතුවෙච්ච භූත භාවයක් කියලා විතරයි උන්වහන්සේට තේරෙන්නේ මොන්න තරම් හිතලා බලන්නද අපිට මේ පැත්තේ දැනට යන්ත්‍රමින් හරි ඉවල්ලන්ට හරි පුළුවන් නම් කොච්චර හොඳද කියලා සංයුක්ත නැයි ශරීරයත් කායේන විසංයුක්තා තමයි අත්තු බලන්න. ඒ වචනේ වැදගත් ඒකට. දෙවිනියට වේදනා. වේදනාහි වේදනාවන් genut විසංයුක්තා සම්බන්ධ වෙලා නැහැ. ගැට ගැහිලා නැහැ. අර නූලක් අමුණුවා ගැමිණිලා නැහැ වේදනාවත් එක්ක. උපාදාන කන්ද බල මතක තියෙනවා. වේදනාහි විසංයුක්ත ඊට පස්සේ චිත්තේන විසංයුක්ත ඒ චිත්ත භාවයක් විතරයි තියෙන්නේ ඒක මගේ හිත නැත්තම් සමාහිත සිත විතරාගී සිත, විමුක්ත සිත කියලා අර දැන් ප්‍රගුණ කරන සම්සුමිත විමුක්තං චිත්තං විමුක්තං චිත්තාන්ති පජානාති. ඒකවත් එන්නේ උපේක්ෂාව සමානින් ප්‍රතිවේක්ෂා ඥානේ තියෙනවා. නමුත් ඒක මෙහෙමද මෙහෙමද කියන එක එක් ගාවල හිතන්න තමන්ට ගාවගෙන. චිත්තේන විසංයුත්තා. ධම්මේහි විසංයුත්තා. ඒ සිතිවිලි වර්ග නැතින් ධර්මතා සිතිවිලි වර්ග විතරක් නෙමෙයි මේ සිතිවිලයන් එච්චාම් වෙන තත්ත්වයන් පවා ඒවත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මේ මනෝ කියන එකත් සිදුවිල්ලක් විතරයි, සිදුවීමක් ඉවෙන්ට් එකක් විතරයි, thing එකක් නෙමෙයි. සිදු වෙච්ච දෙයක් හරියට ශාරීරියේ සිදු වුණේ අම්මා තාත්තා හින්ද සිදු වුණානේ. ඒ වගේ මනෝ සිද්ධ වුණා මෙතන. තොර මනෝ සිදුවිල්ලක් සිදුවීම සිදුවීම කියනවට වඩා හොඳයි සිදුවිල්ලක් විතර. අපි කියන සිද්ධ අර සිද්ධියක් වුණා කියලා අතන සිද්ධියක් වෙලා තියෙන මෙතන සිද්ධියක් වගේ මොලයක් එක්ක එක්ක තුල ඉන්ද්‍රියත් එක්ක තුල මනෝ සිද්ධියක් වෙනවා. මේ සිද්ධිය සංඥාවල් එක්ක අරගෙන කතන්දර හදනවා, ඩ්‍රාමා හදනවා. එච්චර මෙහෙම සිදුවීමක් වුණා කියලා කියන අතන මෙහෙම සිදුුණා කියලා අපි කතා කරන්නේ සම්පප්පලාප තමයි වැඩිපුර. අතන සිදුුණා මෙතන සිදුුණා කියලා අන්නේ වගේ මනෝ කියන එක සිදුවිල්ලක් විතරයි, ඇතුලේ සිද්ධ වෙච්ච දෙයක්, සිද්ධ වෙච්ච දෙයක්. ඒක තේරුම් ගන්නට වෙනවා අපට. ඒතරහත් කියන සත්‍ය අවබෝධය කරගත්, පූර්ණ සත්‍ය අවබෝධය කරගත් උත්තමයන් උත්තමාවයන් ඒ ධම්මේසු ධම්මානුපස්සිනෝ විහරಂತಿ ආතාපිනෝ සම්පජානා ඒකෝ දිභූතා විසං විපස්සන චිත්තා සමාහිතා ඒකග්ග චිත්තා ධම්මේහි විසංයුත්තා. ඊට පස්සේ යලිත් බුදුහාමුදුරුව අර අලුතින් ආපු භික්ෂූන්ට කරුණාවෙන් කරන්තෝන යුතුකම කර කියලා දෙනවා. යේ පිටේ භික්කවේ භික්කු නවාචර පබ්බජිතා දුනාගතයි බන් ධම්ම විනයං. භික්ෂුවරුනි අලුතින් මේ මේකට ඇතුළු ආපු අයට මේ ධර්ම සහ විනය ශික්ෂා මාර්ගයට ආපු ඇත්තන්ට ඒ හැම දිනාටම මේ චතුන්නම් සතිපට්ඨානං මේ සංචතුන්නම් සතිපට්ඨානං භාවනාය ඒවා දියුණු කිරීම සඳහා උනන්දු කරවන්ත ඒකෙ මින්ති කියලා කියන් ධර්මඥානෙ දියුණු කරගන්ත කියන වගේ මේකෙ මින්ද මේ හතරෙන් පිටයන්ට ඔයෙන් මොකක් කරේ ආස්වාස ප්‍රස්වාස දිහා බලන එක තමයි මුල්ම වශයෙන් කරන්නේ. කායයි කායානුපස්සී ඒක එනකොට චිත්ත වේදනා චිත්ත ධම්ම ඔක්කොම ඒකට ඇඳිලෙනවා එකත් එක්ක. ඉන්සාරාපාන සතිය වගේ දෙයක් අපි ඉගෙන ගන්න වචනින් කරනවා මූල කර්මස්ථානයේ වශයෙන් තියෙනවා. වගේ දෙයක් කරනවා නම් හොඳයි. තව තියෙනවා ක්‍රම අර අද ওই ධර්මයේ දේශනාවල් දුන්නා කතා වුණා ඒවා. ඉතින් ඒ නිසා මේ මූල කර්මස්ථානයක් තියාගන්න සිද්ධ වෙනවා. ඒක හැරවීමක් විතරයි. හොඳද මේ කියනවා නෙවෙයි. ඒ විතර ඔය කියපු හැටියට අදුනාගත ඇත්තු අලුතින් ආපු ඇත්තු ඊට පස්සේ ඒක අපත්ත මානස මේ මාර්ගය අවසානට ගිය උත්තමයන් ගැන හෝඩුවාවක් හරි අපට හොයාගන්න පුළුවන් මේ වගේ දෙයක. ඇත්තු කායේන විසංයුත්තා, වේදනාහි විසංයුත්තා, චිත්තේන විසංයුත්තා, ධම්මෙහි විසංයුත්තා. සම්බන්ධයක් නැහැ ඇත්තන්ට. දවම කියන නිසා මේකේ පති නිවේශේ තබ්බා පතිත්තා පේදාප්පා. සම්මා සම්බුදු සරණයි. ඒ තමයි සාල සූත්‍රය සතිපට්ඨාන සංයුත්තේ අඹපාලි වර්ගයේ ධර්ම සාකච්ඡාව කරන්නට මාර්ගයට උනන්දු කිරීම අදහසින් කරුණාව උපද්දගෙන සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු සතිත්වානි. ඉතින් අද දවසේදී අපි කමක් මගනා සූත්‍ර දේශනාවකට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණේ. ඉතින් මම ගත සාකච්ඡාව ආරම්භ කරන්න කලින් ඉතින් යෝජනා කරනවා මේ සූත්‍ර දේශනාවේදී මේ අපි අපි දන්නවා සාම පුදුසුලෙන් ගත්තන් පස්සේ පුතක්ජන ශේඛා ශේඛවසින් තේ ආකාරයකට ඉන්නවා. ඉතින් මේ සූත්‍ර දේශනාවේ පරිච්ඡේද තුනයි තියෙන්නේ. ඒ පරිච්ඡේද තුනේදී අපිට පැහැදිලි කරලා පැහැදිලි වුණා යථාභූත ඥානය ගැන යථාභූත ඥානය කියලා පළවෙනි පරිච්ඡේදයේ කියුණා. ඊගාට කියුණේ පරිඥාය ගැන, ඊගාට කියුණේ විසන්යුක්ත ගැන. ඉතින් මම සත්‍යතුමාගෙන් මම කෙටි ප්‍රශ්න කරන්න සත්‍යතුමානි, මේ කායස්ස යථාභූත ඥානාය කායස්ත පරිඥාය කියලා තියෙන්නේ තමයි පළවෙනි පරිච්ඡේද දෙකේ. ඊගවට කායේන විසංයුක්ත කියන එක ඒක කුමක්ද යන හොඳින්ම පැහැදිලි වුණා. මේ මට මේ කායස්ස කායේන කියන වචන දෙකේ යෙදීම කෙටියෙන් පැහැදිලි කර දෙන්න සත්‍යතුමානි. මම ඒක පස්සට ආන දෙතැනදී නම් මම ඒක දැම්ම හඳන් කියලා. කායස්ස යථාභූත ඥානාය කායස්ස පරිඥාය කායේන විසංයුක්ත එනික පාළි ප්‍රශ්නයක් වෙන්නේ නැති මේ මේ මට පොඩ්ඩක් එහෙම කියන්න. ඔව් එතන තියෙන විරණක මේ තියොදන හැටි දැන් පැතු පාළි කියන ගන්නවා නම් විභක්ති හතක් හැටියට තියෙනවා. මේ ඔය හතර වෙනි හය වෙනි විභක්තිය තමයි කායස්ස කියලා. දැන් අපි හිතමු කායස්ස කියනකොට ශරීරයට කියන වචනේ දාන්න පුළුවන්. ඒක මෙතන අපි හිතමු බුද්දස්ස. බුද්දස්ස කියන්නේ බුදුරජාණන් වහන්සේට. ඒ වචනෙම බුද්දස්ස කියනකොට බුදුරජාණන් වහන්සේගේ. ඒතම් බුද්ධානම් කියන්නේ ඒ බහුවචනේ විදිහට කායස්ස කීවේ ශරීර මං එක literally translation එකක් ඇටියක් කිය ශරීරයගේ කියන්නේ ශරීරයේ. අපි ශරීරයගේ කියන්නේ නැහනේ. දැන් අපි හිමු තස්ස කියලා කියන්නේ ඒ වගේ. තස්ස කියන්නේ යාගේ කියන එකට. නමෝ තස්ස කියන්නේ හතර. දැන් මේක හයවෙනි භක්තිය. අයිතිකාරය හංග වෙන එක. ඒක කායස්ස ශරීරයගේ යථාභූතේ ඥානය සඳහා. එතකොට වේදනා කියන එක ස්ත්‍රීලිංග පදයක් පාලියේ. එතකොට වේදනාය කියන එක තමයි අර කායස්ස කියවා වගේ වේදනස්ස කියලා කියන්නේ. ඒකට කියන්නේ වේදනාය කියලා. එතකොට කායානං බහුවචනේ ඒ වගේ වේදනානම් බහුවචනේ. ඒ ලිංගු වශයෙන් එනකොට භාෂා ඒ වචන වෙනස් වෙනවා. එහෙමයි. දැන් පුරුෂ ලිංගයේ කොන සෝ කියන්නේ එයා. හී කියනක සෝ. තේ කියනක සමානයි බහුවචනෙත්. ඒ ඇත්තු. ස්ත්‍රී ලිංග නම් සා ඒ ඇත්ති. තේ ඒ ඇත්ත. නැ සා තා තායෝ. ඒතොර තා කියලා කියනකොට ඒ ඇත්තියෝ වගේ. වගේ වෙනස්කම් තියෙනවා. මෙතන එතකොට වේදනා නම් කියන්නේ බහුවචන. වේදනාවන්ගේ යථාභූතයේ තියෙන හැටි දැනගන්න. තියෙන ස්වરૂපය දැනගන්න. චිත්තස්ස සිත්තේ ධම්මානං ධර්මයන්ගේ ධම්මස්ස ධම්මානං. චිත්තස්ස කියනක බහුවචෙන් චිත්තානං කියලා කියන්නේ නැහැ. ඒක ගැන මම කතා කරන්නේ නැතු වෙන්නේ අදහස. නමුත් බහු එකය කාය චිත්ත දෙකේ එකක් හැටියට සැලක. ඒක වචනෙන් කිව්ව වේදනා ධම්ම කියන එක බහු වචනෙන් කිව්ව ටිකක් හිතලා බලන්න විතරයි කියන්නේ. මොකද නැත්තම් මේ සංකප්ප එක්ක පොරබදන බවක් පෙනෙනවා කතා කරන්න සානිත්‍යයත් කැමීදී. ඒක නිසා ඒක අඩුවල ගියොත් නාට්‍ය අඩු වෙනවා. අපි නටන ස්ටේජ් එක අඩුවල යන ස්ටේජ් එක කැඩිලා යන්තයි ඕනේ දැන්. ඒ නිසා නමුත් ඒක තේරුම් ගන්න හොඳ දෙයක්. තේරුම් ගන්න හොඳ දෙයක්. මා හිතන ඔබතුමා අහපු ප්‍රශ්නෙට පිළිතුරක් හරි අදහසක් දැනෙන්නට ඇති කියලා. බුදු සරණයි. බුදු සරණයි සත්‍යත්වානි. ඇත්තටම මේක මේ අහනකොට මටත් හිතුනේ මේ මම මේ පාළි ගැන වෙන ප්‍රශ්නයක් අහනවා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ඒ තමයි පැහැදිලි කිරීම සඳහන් කරනකොට හිතුණා සියුම්ම විදර්ශනාවට යොමු වෙනකොට එවැනි සියුම් විදිහට ලකින කොටත් ඒකත් එක්තරා හොඳ විදර්ශනාවක් වෙනවා. දැන් මෙතනදී ඒක ඒක වචන බහුවචන ස්වරූපේ කායස්ස කිව්වම නේද? කායස්ස කියවම මේ තමගේ ශරීරයේ ඒ තමගේ කියාගත්තා වූ ශරීරයේ ඒ යථාභූත ඥානේ වේදනා නම් කිව්වන් පස්සේ ඒක බහුවචනයක් බහුවචනයෙන් වෙන්නේ මොකද වේද කියන මම හිතනවා ඒ තුලක් තියෙනවා මේ හැම වචනයකම අපිට මේ වැඩිපුර හිතනවා නම් තේරුම් කදයක් කියන දේවල් තියෙනවා කියන එක හොඳින්ම පැහැදිලි වුණා. ඉතින් මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා සාකච්ඡාවට එකතු වෙන්න සිටු වෙන්න කියලා කල්‍යාණ මිත්‍රයන්ට. මම විවෘත ඉස්සෙල්ලා ආරාධනා කරන්න බෑ. ආරාධනා කරන්න ඕනේ ඉස්සෙල්ලා ඒ වුණාම මම ගෞරවයෙන් ආරාධනා කරනවා සේන මහත්මයාට. තිරුවන් සරණයි. අද ඉතාම හොඳින් අපේ සත්‍යදීතුමා පැහැදිලි කරලා දුන්න අපේ මේ සාල සූත්‍රය. එතෙන්දී මම තේරුම් ගත්තේ දැන් මෙතන බුදුහාමුදුරුව එකම දෙයයි කරන්න කියලා තියෙන්නේ. කායානුපස්සනාව, චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව සහ ධම්මානුපස්සනාව කියන එකයි. ඒක කොටස් තුනකට වෙන විදිහ මෙතන තේරුම් කරලා තියෙනවා කියලා මම තේරුනේ. පළවෙනියෙන්ම අලුතෙන් ආපු කෙනෙකුට කරන්න තේකමයි. නමුත් එයා යථාභූත ඥානය යට පෙනෙන්නේ එයා පෙනෙන බලන්නේ එකයි යථාභූත ඥානය. ඉතින් ඒක ටිකක් පුරුදු වුණාට පස්සේ සීක තත්ත්වයට ආපු කෙනාට පෙනෙන්නේ පූර්ණ අවබෝධයක් වෙනවා. ඒ බලන දෙක කාය වේද චිත්ත වේදනා කාය වේදනා චිත්ත ධම්ම කියන හතරෙම පූර්ණ අවබෝධයක් ඇති වෙනවා සීක තත්ත්වයට පුරුදු වෙච්ච කෙනාට. මේ සීක තත්ත්වයට පුරුදු වෙන්නත් අලුත් එක්කෙනෙක්ම තමයි. මොකද කෙලින්ම සීක තත්ත්වයට යන්න බැහැ කාටවත්. ඒක සීක තත්ත්වයට එන්න අලුතෙන් ඇවිල්ලා පුරුදු වෙලා එන්න ඕනේ මේක සීක තත්ත්වයට යන්න. ඒ වගේම තමයි අරහත් තත්ත්වයට යන්නත්. ඒ කියන්නේ අවසාන තත්ත්වය අරහත් තත්ත්වය. ඒකටත් පළවෙනි දෙවෙනි කොටස් දෙකෙන්ම පාස් වෙන ඕනේ තුන්වෙනි තත්ත්වයට යන්න. නැත්තම් කෙලින්ම යන්න බැහැ කාටවත් කියලා මට තේරෙන්නේ. ඉතින් එයාගෙත් ඒ අරහත් තත්ත්වයේ ඇති උත්තමයන්ගෙත් වෙන්නේ මේ හතරමයි. එතකොට ඒ ඇත් මේ දේමයි කරන්නේ කාය චිත්ත වේදනා ධම්ම කියන ඒ හතර. ඉතින් ඒ හතර ඒගොල්ලන්ට පෙනෙන්නේ විසංගත නැත්නම් වෙන්නව වශයෙන් එකක්. ඒකට අයිති නැති තත්ත්වයක් විදිහට වෙන්නව වෙනවා කියලා මට තේරුම් ගත්තා. මට තේරෙන විදිහට විසංගත කියන වචනේ හරියටම තේරුම් මම දන්නේ නැහැ. මට මෙතන හිතෙන විදිහට මෙතන මට තේරෙන්නේ මේකට මේ ඒකට ඒකත් එක්ක එකගෙවෙනව නෙවෙයි ඒකට සම්බන්ධ වෙන එකක්. සම්බන්ධ වෙන්නේ නැතුව ඒක තීත්‍ය තමන්ගේ වැඩේ කරන විදිහට. නමුත් පළවෙනි එකනාගේ ඒක සම්බන්ධ වෙලා තමයි යථාභූත ඥානය බලන්නේ. ඒක ඇති තියෙන විදිහ ඇත්ත ඇති හැටියෙන් බලෙම යථාභූත ඥානය හැටියට මම තේරුම් ගත්තේ. ඒක සම්පූර්ණ දෙක දෙවෙනි එක යථාභූත ඥානය පුරුදු වුණාට පස්සේ තමයි හොඳට පේන්නේ මේක මේකයි මේක මේකයි කියලා. ඊටත් පස්සේ තමයි මේක වෙනස් විදිහට බලන්න පුළුවන් කියලා. ඒ විදිය තේරුමක් තමයි මට මෙතනදී තේරුනේ. ඉතින් මෙතනදී මට තේරෙන්නේ අපි කරන්න අපි කියන එක වැරදි. මට නම් තාම තියෙන්නේ පළවෙනි මට්ටමයි. මොකද සීක තත්ත්වයටවත් අරහත් තත්ත්වයටවත් තාම ගිහිල්ලා නැති නිසා. ඉතින් පළවෙනි තත්ත්වය තමයි වැටි හරි ඇවිදින්න ඕන කියන එකයි මට තේරෙන්නේ. තේරුම් ගන්නයි. හොඳයි, තේරුම් ගන්නයි. සේනවත් මහත්මයා එතුමා තේරුම් ගත් විදිය පැහැදිලි කරේ. ඉතින් ඒ අනුකූලව තියෙනවා සත්‍යත්වම පසු අපිට කතා කරන්නේ. අපි වෙනත් අයකට මෙමු කාටද තියෙනවද තවත් අදහසක් ඉදිරිපත් කරන්න? දෙලු කුමාරනේ. අවසරයි සත්‍යජිත්තුමනි, හැම කරලන මිත්‍රෙන්ද හැමදාටම දරුවන් සරණයි. මම හිතන්නේ සූත්‍ර දේශනාව සත්‍යජිත්තුම අපිට ඉතා පැහැදිලිව විස්තර සහිතව ඒක පැහැදිලි කර දුන්නා. ඉතින් ලොකු ගැටලුවක් නැහැ. නමුත් සාකච්ඡා මණ්ඩපයේට යම් කිසි අදහසක් ප්‍රශ්නයක් වශයෙන් සත්‍යජිත්තුමගෙන් කිසියම් අදහසක් පසුව හෝ ලබා ගන්න දැන් දැන් මෙතනදී අර අපිට සේන මහත්මයා සංක්ෂිප්ත වශයෙන් ඉදිරිපත් කළා වගේ තුන් කොටාශයක් ගැන සඳහන් වෙනවා. මුලින්ම මේ පටන් ගත්ත අවබෝධයකට කලින් ධර්මයේ මාර්ගයේ පටන් ගත්ත කෙනෙක්, ඊළඟට සේක කෙනෙක්, ඊළඟට රහත් උත්තමයේ කියාදී වශයෙන් තුන් කොටියක්. ඉතින් මට ගැටළු වශයෙන් හෝ අදහසක් වශයෙන් අහන්නේ මේ දැන් අපි දැන් මේක දැන් අපි ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ හෝ ගුරුවරයෙකුගේ භාවනාවක් එහෙම නැත්නම් අපි දැන් මේ සතර සතිපට්ඨානයේ වැඩිම සූත්‍ර දේශනාව හෝ ආදී වශයෙන් සලකා බැලීමේදී අපිට විවිධ ක්‍රම ඒක ගැන කියද්ද තියෙන උදාහරණයක් මේ ශරීරය ගැන මේ ශරීරයේ ඉරියාපත එතකොට විවිධ ඉරියව් මේ ඉඳගෙන ඉන්නකොට දැන් මම ඉඳගෙන ඉන්නවා කියන එක දැනගන්න එක නැත්නම් සිටගෙන ඉන්නකොට ඊට අමතරව දැන් අපි යම් කිසි වැඩක් කරනකොට ඒ පිළිබඳ අවබෝධයෙන් ඊට අමතරව දැන් අපි වේදනාවක් ඉඳගත්තාම ඒව වුණත් යම් යම් දුරවලට දකින්න පුළුවන් අපි මොකොයි වගේ දෙයක දැනෙන්නේ කියලා. ඒ වගේම තමයි එන සිත් පිළිබඳවත් ඒවා ගැනත් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒවා යම් තාද්දරකට එහෙම දකින්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මට ප්‍රශ්නේ වශයෙන් ආවේ මේ දැන් තුන් පිරිසක් වශයෙන් මේක පුහුණු කරනකොට ඒ එකම දේද පුහුණු කරන්න තියෙන්නේ? එහෙම නැත්නම් අපි දැන් අපි දැන් දන්නවා අපි අර දැන් ස්කෝල් එක දැන් අපි හිතමු 5-10 පන්ති වෙනකන් යම් යම් දේවල් ඉගෙන ගන්නෙ ඊට පස්සේ මම යොද සමා වෙන මේ සමාහත නොගැලපෙන උදාහරණයක් දන්නේ. දැන් අපි හිතමු උසස් පෙළට ගියාට පස්සේ දැන් ඊට පස්සේ කරන තින ප්‍රමාණය අඩුයි. නමුත් ඒක ටිකක් ගැඹුරට යනවා ඒ පොඩි දේ. ඊටකට අපි හිතමු විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ සමහර විට ඔයම ඉතිහා ඒක දෙයක් සමහර විට අඩු වෙන්න පුළුවන් තවත් ගැඹුරට. ඒ ආදී වශයෙන් යන දැන් මේ අපි මම සඳහන් කළපු ඒ අපිට දෙන උපදේශ අපිට සාමාන්‍යයෙන් මේ උපදේශ අපිට මේ ගුරුවරුන්ගෙන් බොහෝ විට පොදු වශයෙන් ලැබෙන උපදේශ මම සඳහන් කළේ ඒවා මේ අපි මේ සඳහන් කළ තුන් පාර්ශවයේම මේ ප්‍රමයන් ඒක ඒ විදිහට පුහුණු කළ යුතුද? එහෙම නැත්නම් විශේෂයක් තියෙනවද මේ එක එක අවස්ථාවලදී පුහුණු කළ යුතු? අපි ඒක ගැන කොහොමද අපි ඒක ගැන අවබෝධයෙන් ඉන්නේ? මේක කොහොමද මේ වෙලාවට මේක වෙනස් වෙන්න ඕන කියලා එහෙම කියන කිසි අදහසක් දක්වන්න පුළුවන් නම් බොහොම තින් තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. මම ගෞරවයෙන් සත්‍යතුමාගේ වෙනස් සත්‍යතුමාගේ දිලු මහත්මයාගේ ප්‍රශ්නේ සමග සම්මා සම්බුද්ධ සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. ඔව් දැන් මෙතෙන්දී මා කියලා දුන්න විද්ධියේ අඩුවක් තියෙනා කියලා මට හිතෙන්නේ. දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම කියන්ට උණුනේ කරුණාවෙන් අර සීක හරි අසීක හරි උත්තම එතන ඉඳ ඇතිනේ. එත්තන්ද කිව්වා අර අලුතෙන් එන අයට මේක සමාදම් කරවගන්න. යේතේ භික්ඛවේ භික්ඛු නව අතිරපබ්බෙදිතා භික්ෂුන් මේ අලුතින් මේ ළඟදි මහණ වෙච්ච ළඟදි සත්‍ය අවබෝධයේ මාර්ගයට ආපු ඇත්තන්ට අදුනාගත අදුනා කියන්නේ මේ ඊපිරේත මුගක් කල් නෙවෙයි ආපු ඇත්තන්ට තේවෝ භික්ඛවේ භික්ෂුනි ඒ ඇත්තන්ට ඔය ඇත්තෝ ඒ ඇත්තන්ට චතුන්නම් සතිපට්ඨානම් භාවන සතිපට්ඨානානම් භාවනා සත්තර සතිපට්ඨානයන් දිනු කර ගන්නට කරගෙනීම සඳහා සමාධිපේතබ්බා ඒ පැත්තේට යොමු කර යුතුයි සමාදං කළ යුතුයි ඇත්තනි කියලා දීලා ඒක හේතු ගැන්විය යුතුයි නිවේසේතබ්බා යත්තන්ට නිතර නිතර ඒකෙම හින්ත කියලා කියන්න ඕන ඒකෙම ඇතුල්ලල ඉන්න කියලා පතිත්ථාපේතබ්බා ස්ථිර වශයෙන් ඒක ඉන්නේ කියලා කියන කොහොමද කියන්නේ ඒත තුන් මේ ආවුසෝ එන්න භික්ෂුම ඔබ ඔය ඇත්තේ මේක තේරුම් ගන්නත මේක තේරුම් අරගෙන කායේ කායානුපස්සිනෝ විහෙරත ශාරීරියේ තියෙන විදිහට බලාගෙන ඉන්න කායස්ස යථා භූතං ඥානාය කොහොමද ආතාපිනෝ සම්පජානා ඒකෝදි භූතය ඒ ටික දන්නවනේ අපි සමාහිතා එකග්ග චිත්ත කායස්ස යථා භූතං ඥානාය ඒ ටික තමයි උන්වහන්සේට කියන්න ඕනුනේ වේදනානං යථා භූතං ඥානාය චිත්තස්ස යථා භූතං ඥානාය ධම්මාන යථා භූතං ඥානාය දැන් මේ ආපු ඇත්ත සමහරට බුදුහාමුදුරු දැකලා අහලා අම්මා කිව්වා යාළුවෝ කිව්වා කියලා හිතෙන හින්ද ඇත්තෙන්නේ දැන් තාම දන්නේ නැත් අපි තරම් දන්නේ නැති වෙන්න පුළුවන් වචන ටික ආවේදනා මොකද්ද වේදනා කී මොක ශරීරයේ කී විදිහට බලනවා දේව දන්නේ නැහැ ඊට පස්සේ එතනින් ඒක ඉවර කරලා ඊළඟට කියන විස්තරී මේ සතර සතිපට්ඨානයේමයි ඉන්ටෝන කියන එක කියන්නේ ඊළඟ දෙක ඒකට සම්බන්ධ කරන්න මේ විදිහට. ඒතොර අර ඇත්තන්ට මෙහෙම කියලා දෙන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඒ අලුතින් ඇත්තන්ට කියලා දෙන්න මොකද මේ සීක අපත්තමානස අනුත්තර යෝගක්ඛේම පත්‍යමානා විහරන්ති ඉන්නේ ඇත්තොත් මේ කායේ කානුපස්සීව තමයි ඉන්නේ හැමතිස්සෙම කායස පරිඥාය ශරීරයේ හුඳින්ම තේරුම් ගන්නට හේතුන්නේ ඊළඟට තේයත්තන්ට ඒ විදිහට කිව්වහම ඒත් සේක වෙන්න පුළුවන් සමහරට ඒ විතර ඒතකොට ඒත්තු කියන ඔය අලුතින් ආපු අය විතර නෙවෙයි මේ සේක මේක පුරුදු කරන ඇත්තු විතරක් නෙවෙයි පූර්ණ සත්‍ය අවබෝධයේ කෙරගත් සීනාශ්‍රව උත්තමයන් උත්තමා වියනුත් මේ ශාරීරිය දිහා බලාගෙනම තමයි ඉන්නේ. ශාරීරිය කායයේ කායානුපස්සීම තමයි විහරන්ති. ඒ කියන්නේ වෙනස් වචන තුනම අවධාරණය කෙලේ ඒක තේරුම් ගන්න. කායේන විසංයුත්තයත්තු කායත් එක්ක සම්බන්ධතාවයක් පවත්න්න ඒකත් එක්කකින් අයින් වෙලා ඉන්නේ. ශාරීරිය බලනවා මගේ ශාරීරිය බලනවා කියන එක ඉන්නේ නැහැ නැත්තම්. එහෙම එකක් නෑ. ඒකයි එතන වෙනස වෙන්නේ. දැන් අර වැදගත්ම වෙන්නේ අලුතෙන් ආපුවාට කියලා දෙන්න. ඒකෝට දැන් භික්ෂුන් වහන්සේලාට ඊපස්සේ කියන මේ අලුතෙන් ආපේතර නෙවෙයි පුරුදු වෙන මේ සීක ඇත්තනොත් ඕකමයි තමයි කරන්නේ. තව දැනගන්න ඕනේ. අර සීල සූත්‍ර කියලා එකේ මේ විදිහට. ඊට සත්‍ය අවබෝධය කරගත් උත්තමයන් උත්තමා වියනොත් ඔය ටිකමයි කරන්නේ අර වෙනස් වචන මා අවධාරණය කරේ ඒත්තු කායේන විසංයුත්ත වේදන විසංයුත්ත එකත් එක්ක සංයුක්ත වෙලා සම්බන්ධයක් නැහැ අයින් වෙලා ඉන්නේ ඒකයි ඒතර වඩා වැදගත් වෙන්නේ අර මුල්ම කොටස තමයි අවධාරණය කරේ අර ධම්මාන පරිඥාය කියන වචනේ විසංයුත්ත කියන වචනේ පුදුසරණයි. කරන්නට තියෙන්නේ අපි කරන වැඩේ තමයි හැබැයි. අපි කරන්නේ ඕකයි මේ මහන්සි වී අපි කරන්න හදන්නේ ඕක. ඉතින් කොච්චර ආතාපිද කොච්චර සම්පජාන කොච්චර ඒකෝදි භූත විපස්සන්න චිත්ත සමාහිත ඒකග්ග චිත්තාවල වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් පරමාර්ථයේ සමහර අයට ඒ ප්ලස් හම්බෙන වෙන්න පුළුවන්, සමහර අයට එෆ් හම්බෙන වෙන්න පුළුවන්. ඒකට කවන්නේ අර කිව්වා වගේ පන්තියේ මේකෙතින් ඒක දැනගන්න ඕනේ. ඒ හැබැයි තමන්ට තමන් ගැන කිල්ල දෙන්න මම බලාපොරොත්තු වෙන්නේ අතෙන්ට යන්න කියලා. දැන් මේ කතා කරන්නාට තියෙන ශරීරයක් නෙමෙයි නැත්තන්ද තියෙන්නේ. නැත්තන්ද වෙනම එකක්ද වින විද්‍යාවක් ඒකේ බලන්න ඕනේ තමන්ම තමන්. තමන්ම තම හොයාගන්න ඕනේ. ඉතින් තියෙන ශරීරයේ බලන එක හොඳයි. මොකද ඊළඟ ශරීරයේ කොයි විදිහකක් ඉදන්න තියෙනද එහෙම භවයේ සැලසුම් සහගත කරලා නැත්තම්. සස වේදනාවන්. වේදනාවලුත් ඒ විදිහට බලන්නත් ඕන. වේදනාවන් කිව්වත් වේදා ස්කන්ධයක් හැටියට තේරෙන්නේ අර මට මතකයි මම නම කියලාම කියන සුදස්සන අඳුරු දවසක් කිය වේදනාවද කකුලේ වේදනාව වත්තේ වේදනාව කියලා එනවනම් සත්‍ය අවබෝධය නෑ එතන කියලා. ඒක ද වේදනා ස්කන්ධයක් හැටියට දැනෙන අහවල් තැන කියලා වේදනාවෙන් සංඥාවක් එක්ක ගියා. ඒ කකුලේ ඇඟිල්ලේ වේදනාව කියලා කියන්නේ ඒකේ ශාරීරික උමනාවට ඒකේ. නමුත් වේදනා ස්කන්ධයක් කියලා. ඒක බොහොම හොඳ කියමන්. ඒවත් ටිකක් ඇතුළට යන්න ඕන. ඒ වගේම තමයි චිත්තස්ස කියන එකත් බලන්නට උනන්දු වෙලා බලන්න. තේරෙන්ටි ඉඩක් තියෙනවා. ඒවා සමහර එක වචනකින් ගියාම වැඩි අවබෝධයක තේරෙන්ටි ඉඩ තියෙනවා. සම්මා සම්බුදු සරණ. සම්මා සම්බුදු සරණ කියන්නේ හොඳයි. මම අර්ධන කන්නම් චින්තක මාර්ග. තෙරුවන් සරණයි. මේ සතිවිත් මහ ලස්සන්ට එක විස්තර කරා මම ගොඩක් මේ අවධානයෙන් අහගෙන හිටියා. ඇත්තටම මේ මෙතන කතා කරන්නේ සතර සතිපට්ඨානය ගැන. සතර සතිපට්ඨානය ගැනම තමයි මුලින්දම බලන්න කියන එකයි මට පැහැදිලි වුණේ. මුලින්ම කායනුපස්සන වේදනානුපස්සන මුලින්ම කාය ගැන කායේ කායනුපස්සන කියන එක බැලීම අපි නැත්නම් අපි ගොඩක් ඔය සාකච්ඡා වල අහලා තිනවා. අපි මම හිතන්නේ නිතර නිතර කරන දෙයක් ඔය ආනාපාන සතිය වගේ දෙයක්. එතකොට ආනාපාන සතියේදී භාරිය නැත්නම් ක්‍රම දහතුනක වෙන මත ගැටියක් තියෙනවා. ඉතින් සමන්ත පහසුයි කියලා හිතන එකක් අල්ලගෙන පටන් ගන්නත් පුළුවන්. ඒ තමන් කය ගැන බලන විදිය හරි නැත්නම් අපි හිතමු පංචපාදනස්කන්ධයේ අනිත්‍ය වගේ දෙයකට වගේ දෙයක් බලන විදිය අනුව අවසානයේදී මේ අවබෝධය එන්නේ මේක මේ මම කියලා දෙයක් නැහැ කියන තත්ත්වයට අවබෝධයට පොඩ පොඩ යනවා. මම නෙමෙයි මේ ඉන්නේ මේ මම හදාගත්ත දෙයක් මම කියලා හදාගත්ත දෙයක් කියන එක යන අවබෝධයට යන්න තමයි මේ සතර සතිපට්ඨානය බුදුරන් වහන්සේ කියලා තියෙන්නේ. අර දවස් අවුරුදු 7 ඉඳලා අඩු කරගෙන ඇවිල්ලා අන්තිමට දවස් 7ක් මේක එක දිගට කරන්න පුළුවන් නම් කියලා. එතකොට මුල් කාලේ අපි මුලින් පටන් ගන්නකොට මේක සිත ගැන බලන්න ඉඳගෙන භාවනාවක් ඇටියට හරියයි විදවිදාවි බලන්න පටන් ගත්තම එක පාටම සමහරවිට තේරෙන්නේ නැහැ කොහෙන්ද පටන් ගන්නෙ කියන හැඟීමක් එන්නේ නැහැ. නමුත් කාලයක් තිස්සේ මේක කරනකොට හොයනකොට යම් විදිහේ පොඩි පොඩි හිඟි හම්බ වෙනවා. අර මහත්පතේම සූත්‍රය කියනවා වගේ මේක දැන් මේ විදිහට කරොත් හරියයි වගේ නිකන් ඒ කියන්නේ මාර්ග සලකුණු හම්බ වෙනවා. ඉතින් තව තවත් ඉතින් ධර්ම සාකච්ඡා ධර්ම දන්න ස්වාමීන් වහන්සේලා සුව කරගෙන දෙකින් දෙකට මේ සතර සතිපට්ඨානය ගැනම නඹුරින් මගෙන ගත්තොත් ඒ කියන්නේ ඒකාන අම්බිකෝ මංගෝ මේ කියන තියෙන සතර සතිපට්ඨානය. එතකොට ඒ සතර සතිපට්ඨානයේ ඉඳීමම තමයි අපි කරන්න ඕනේ. ඒකට අර ප්‍රශ්නයක් ඇහුවා මේ කොහෙන්ද පටන් ගන්න කියලා. එතකොට සතිපට්ඨානයේ ලස්සන ප්‍රහදිත කරා පටන් ගන්න තමන්ට පුළුවන් තැනින් ඉඳලා. ඒකද තමන්ට තේරෙන තැනින් තමයි පටන් ගන්න වෙන්නේ. මොකද අනිත් අයට තේරෙන තැනින් පටන් ගත්තයි කියලා තමන්ට ඒක හරියන්නේ නැහැ. එතකොට තමන්ට කොහෙන්ද ඒක පටන් ගන්න පුළුවන් ලේසිම තැන? මගේ ගැන මම හිතුවත් මම මුලින්ම ඔය ආයතන භාවනාව වගේ දෙකින් තමයි මම පටන් ගත්තේ. ආයතන වල අනිත්‍ය දුක්ඛ අනිත්‍ය බලන්න පටන් ගත්තා. ඇත්තටම කියනවා නම් මේ අනිත්‍ය කියන වචනේට දාන්න නැතුව අපි අනිත්‍ය කියන වචනේ හොයන්න පටන් ගත්තොත් අපිට පොඩ පොඩ ගැඹුරට බහින්න පුළුවන්. ඒ කියන්නේ අනිත්‍ය කියන්නේ මොකද්ද? අනිත්‍ය කියන්නේ වෙනස් වීමද? අනිත්‍ය කියන්නේ නැත්තම් මේ වෙන දෙයක්ද? ඒ අනිත්‍ය වචනේ හරිම මේ ප්‍රබලයි. ඒක ගොඩක් අය දැන් මේ දවස්වල කේක දේවල් කතා කරනවා. හැබැයි කවුරුත් ඔක ඇත්තටම මේ අනිත්‍ය කියන වචනේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒකයි ගොඩක් ගැටුම් ඇති වෙලා තියෙන්නේ. අනිත්‍ය කියන වචනේම තුලම හරියට ගැඹුරට වාගෙන හාරගෙන යනකොට පොඩ මේ සතර සතිපට්ඨානය ඒකට අදාළ දේවල් එකතු කරගෙන යනකොට මේක ගැඹුරු අවබෝධයකට යන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම. ඒ මම තේරුම් ගන්න තේරුම් සන්නයි. තේරුම් සන්නයි කියනකවත් නෑ. වොන්පින් ටික කාලෙකින් අපිට අහන්න ලැබුණා අපේ ජපානයේ සම්බන්ධයෙන් කලදන මිත්‍යාගේ හඳ චන්දන මහත්මයා අවස්ථාවද වෙන්න. තේරුම් සන්නයි සියලු දෙනාටම මම ගොඩක් දවසකින් සහභාගී වෙන්නත් බැරුණා. මොකද පන්සලේ මේ දේවල් වලට අපි සහභාගී වෙන නිසා ඉදිරියට නොයෙකුත් වැඩ යෙදෙන වැඩ කියන්නේ ධර්මානුකූලව යෙදෙන වැඩ තියෙනවා පන්සලේ. ඒකින් දා ගොඩක් වෙලාවට සහභාගී වෙන්න බැරුණා පෞගිය දවස්වල. ඉතින් උත්සාහ කරනවා මේ ධර්මයේ යෙදිලා ඉන්න. ඒ වුණා ධර්ම නිතර ශ්‍රවණය කරනවා. දැන් අද මම තේරුම් ගත්ත විදිහට අපි අලුතින් ආපු අය කියලා කිව්වහම මට තේරුනේ මමත් අලුතින් ආපු එක්කෙනෙක් සම්මා කියලා. මොකද ඒකට හේතුව තාම මේ සතිපට්ඨානයේ සතර සතිපට්ඨානයේ යථාභූත කෙසේ වෙතත් තාම හරියට ඒක අයන්නවත් කියවල නැතිවා වගේ දෝ කියලා මට හිතුණා මම ගැන. ඒක නිසා මේ සතර සතිපට්ඨානය මේ කායානුපස්සනාව අපි මේ ආනාපාන සති භාවනාව කරත් එතන තාම බොහොම පොඩි අවබෝධයක් තමයි තියෙන්නේ කියන එක තමයි මට මේ අවස්ථාවේ තේරුම් ගියේ. තිරුවන් සරණයි කියලා දිනකට. තිරුවන් සරණයි. හොඳයි ශාන්ති වාග්නි ඔබතුමි දිමෙන් නම් නවසීලන්තේ සම්බන්ධයෙන් ඉස්සෙටි. සමා වෙන්නේ. අපි පිටුම ඇතුලේ හැමදෙනාම හොඳ කවුණා. කාර්යමාදිරපත් කර මම හොඳින් අහගෙන හිටිය මේ දැන් අපි කායයන් පසන කියලා කිව්වහම දැන් අපි හිතමු දැන් අපි වාඩි වෙලා ඉන්නකොට දැන් අර අපි එක පිට කොන්දරි දෙන්න පටන් ගන්න එක කකුලක් දෙන්න පටන් ගන්න. එතකොට දැන් අපි මේ වේදනාව දිහා බලන එක හරි නැද්ද කියලා තමයි මට දැනගන්න ඕනේ. අපි දැන් අර සත්‍ය දිට්ඨමා කිව්වේ අර සුදස්සන හාමුදුර කිව්වා කියලා මේ වේදනාව දිහා බලන එක නෙවෙයි කරන්න ඕනේ කියලා. දැන් අපි කය ගැන බලනකොට දැන් අපිට එහෙම වේදනාවක් ඇතිවෙනහම මේ වේදනාව දිහා බලන එක නෙවෙයි කරන එක හරි නැද්ද කියලා තමයි මට දැනගන්නවා. ඒකෙන් සරණයි හැමදෙනාට. සමාවෙන්න තේ මගේ අතින් සිද්ධ වෙච්ච වැරද්දක් ඒවා සමහර ඒවා ඉංගියක් විතරයි දෙන්නේ අවසානයේ තේරුම් ගැනීම සඳහා. මේ භාවනාව ගැන කිව්ව නෙවෙයි උන්වහන්සේ කියපු දෙය. ඒක සම්බන්ධ කරන් දෙපා මෙතෙන්ට. මාත් පරිස්සම් වෙන්නම් සමහර විට ඒව නොකියන්. මේ දැන් එතෙන්දී කායිකයන් පස්සනා කියන කොටේ විසිරෙන පැතින් ගාවක් දැන අපි දන්නවා. අර දැන් ඔය මූල කර්මස්ථාන කියන්නේ ඒකයි. ඒ මූල කර්මස්ථා මා වැඩිපුර යන්නේ නැහැ මේ ප්‍රායෝගික කියලා දෙන්නට. නමුත් අපි ආනාපාන සති භාවනාව කරන්න වාඩි වෙනයි කියලා මම ඒ කරන්න වාඩි වුණාට පස්සේ කරන්නේ ආනාපාන සති වුණාට ඊට කලින් ඉඳන්ම ශරීරයේ චලනයන් ගැන අවබෝධය පහන පත්තු කරනකොට බුදුහාමුදුරන් වඳිනකොට ඒ ශාරීරික චලනයන් නැවිලි ඒ වගේ අවධානය තියෙනවා වාඩි වෙනකොට. ඊට පස්සේ අපි අර මූල කර්ම ස්ථාන කිව්වේ ඒකයි තමන් කරන්නේ ආස්වාස ප්‍රස්වාස පිළිබඳ හෝ නැත්තම් ඔය බුරුම ක්‍රමයට කිව්ව තව ක්‍රමයක් තියෙන ඒවා ගැන ඕ කියන කෙරෙනවා නම් වස්තුනේ සතින් පරිමුඛං උපට්ඨපෙත්තා ඒ තමන්ගේ ඊළඟට සහිතය කියන එක තියාගන්නවා. ඒ තියාගෙන එක දෙයක් දිහා බලනවා. වැදගත් වචනේ ශරීරයේ යථා භූතේ බ දැන ගැනීම තමයි කරන්නේ. කොහොමද මේ හුස්ම කියන එක වෙන්නේ කියන එක තේරෙනවා. ඒක බුදුහාරෝක බුදුහාරක කරන්න ඕන ක්‍රමයක් කියලා දෙනවා. අපි ඒක ගැන නෙවෙයි දැන් කතා කරන්නේ අද. නමුත් අපි දන්නවා දී ඉස්සල සතු වාස සති සතු පස්සත. ඒක නම් ඒක තමයි මම කරන වැඩේ. ඒක වුණාම දැන් ඉතින් ශරීරයේ හුඟක් අවුරුදු 60-70ක් පරණ හින්දා ශරීරයේ මං කියන හැටි මට තියෙන්නේ මට උන හැටි තියෙන්නේ අපෙන් පරණයි. ඒ නිසා රිදිලි වැඩි දැන්. ඉතින් ඒවා එනකොට ඒවා ගැනත් හිතේ තියාගෙන හිතර කම්පනයක් આવුත් ඒකත් බලලා එතකොට ඒක චිත්තානුපස්සනාවක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් අර මූල කර්මස්ථාන තයෙන්ද කියන්නේ මා ඒකට ආය එනවා. ඒකෙන් පස්සේ යන දිහාවල් තමයි කලිනු ගිහින් තියෙන. නමුත් සමාහිතව නෙවෙයි ගිහින් තියෙන ඒකයි. ඒ අර වැඩිපුර දැනෙන එකට හිත යන ගතියක් එනවා. ඊට වඩා අර සමාහිත වුණාට පස්සේ මට ඕන තැනට මේ ෆ්ලෑෂ් එක මොනවද ඒ ටෝච් එක දාන්න පුළුවන්. ඒ අවධානය යොමු කරන්න පුළුවන්. ඒකයි වෙනස තියෙන්නේ. අර සුදස්සන හඳුල් කියපු කතාව මා කිව්වේ ඒ වේදනා ගැන විපස්සනාවෙන් දකින්ද කියන එකනේ. ඒ සමහර ඒවා මේ අවසානයේදී සිදුවෙන දේ ස්කන්ධයක් හැටියට පමණක්. නමුත් දැන් කකුල රිදෙනවා නම් රිදෙන්නේ කකුල කියලා දැනගන්න. කකුලේ රිදිල්ලකුත් තියෙනවා. ඒක හොඳයි දැන් පරණ හින්දා නිසා ඊට පස්සු උනන්දු වෙනවා. මේක තව පරණ වෙනවා මිසක් ආය අලුත් වෙන්නේ නැහැ. ඒ නිසා වැඩිපුර ධම්ම විනේ තෙන්න ඕනේ කියලා අථාපි සම්පජානයක් ඇති කරගන්නවා. එකයි කෙරෙන්න ඕනේ. මොන විදිහට කළා කරන්නේ සත්‍ය අවබෝධයේ සඳහා නම් අවසාන පරමාර්ථයට එනවා. හරි මම අතුරුදහන් වෙන තැනට එනවා ඊට පස්සේ. හින්දා ඒ ධම්ම පරමාර්ථයෙන් කරන ඕනම දෙයක් අහක ගිහිල්ලා නැහැ කියන එක මතක තියෙන්න ඕන. සම්මා සම්බුදු සරණයි. නැයි මම මයින් හදට පැහැදිලි වුණා. නැයි කුමුදු මාර්මිය ඔබතුමීට එතුමිට කතා ගන්න බැරි අවස්ථාවක් දන්නේ ඉන්නේ මම එකයි ඒ විදිහට ඇහුවෙත් හොඳයි රොෂන් මාත්මය ඔබතුමාට වෙන්න ඔස්ට්‍රේලියාවේ සම්බන්ධයි. තෙරුවන් සරණයි හැමෝටම අවසරයි සත්‍ය ජීවිත බණනි. මම මේ ඇත්තටම දැන් ඊයේ සතියේ අපි සම්බන්ධ වුණ සිද්ධිනවර අපි මේ භාවනා වැඩසටහනකට එතනදී ඇත්තටම මට මේ අද කියපු දේවල් ගොඩාක් අතරම ප්‍රායෝගික තේරුම් ගියා. එතකොට අනිත් එක දැන් මම තේරුම් ගන්න තියෙන දෙයක් තමයි මේ අපි අහන සුතමේ ඥානෙ අපිට තියෙන දේ නිසා තමයි අපිට ඒ කරගෙන යද්දි ඒ දේ අපිට තව ටිකක් දුරට වැටෙන්නේ ඊළඟට ඒකේ එක දිගට යන්න පුළුවන් කොහොමද කියලා. එතකොට දැන් වැඩියෙන්ම කරේ ගොඩක් වෙලාවට ආනාපාන සති භාවනාව සහ සක්මන් භාවනාව තමයි. එතකොට දැන් ඒ මොන දේ කරා වුණත් මේ එතනදී අර ගැඹුරකට යන්න ඒ කියන්නේ තමන් මේ කොහොමත් ඒ වගේ දෙයක් කරනකොට තේරෙනවා දැන් මූලි කොච්චර අපි ප්‍රැක්ටිස් කරත් මුලින් අපගේ හිත කොහොමත් මේ අර යන විදියට සාමාන්‍යයෙන් එක එක ප්‍රපංච වෙලා අර මේ වෙන වෙන තැන්වල මේ ගමන් කරන ගතියක් තියෙනවා. එතකොට දැන් මේක අපි හිත පාලනය කරගෙන කොහොමද මේ එතකොට අර දැන් සත්‍යදෝත්ත දැන් කිව්වාගේ ඒ අපිට පාද ලැබුණෙත් ඒ කියන්නේ මූල කර්මස්ථානයට ගිහිල්ලා දැන් ආනාපානසති භාවනාව නම් කරන්නේ හැම වෙලේම එතනට ගිහිල්ලා ආයේ දැන් එතන ආනාපානසතියේ අපේ හිත තවම පවතිනවද කියලා. ඒ කියන්නේ දැන් මේ අපි කොච්චර කිව්ව වුණත් මේ එක ට්‍රැක් එකනේ තියෙන්නේ මේ අපේ මේ එහෙම දුවන්නේ ඒ ට්‍රැක් එකම තමයි. එතකොට දැන් අපි වෙන දෙයක් කල්පනා වුණත් අපිට ආයේ ගිහිල්ලා මුල් අපි මෙන්න මෙතනයි හිටියේ කියලා මේ වර්තමානයේ විශේෂයෙන් කියන්නේ කාලත්‍ය ගත්තත් එතන ඉන්න පුළුවන් වුණොත් මේ තමන්ගේ හිත ඇත්තටම සෑහෙන දියුණුවකටපත් වෙන විදිය තේරෙනවා. ඒ වගේම දැන් ඒ වගේ මම දැකපු අත්දැකීම තමයි එක දවසකින් දෙකකින් කොහොමද ගන්න බැරි ලොකු දියුණුවක් කරගන්න පුළුවන් කාලයත් සමග. ඒ කියන්නේ දවස් 3-4ක් විතර යද්දී තමන්ට අර මුලින් තිබ්බ හිතේ තියෙන මේ චංචල ස්වභාවය නැති වෙලා තමන්ගේ ඒ කියන්නේ අපි ඔය කියනවා වගේ කය ගැන ඒ කය අනුව සිටීම කරගන්න පුළුවන් වෙනවා. ඒක ඇත්තට මම නම් දැක්කේ මේක දැන් අපි පෑම්පෑට වගේ කරනකොට උනත් ඒක වෙනසක් තියෙනවා. මොකද මේ ඊළඟ අවස්ථාවේදී ඊට වඩා ගැඹුරකට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම උදාහරණයක් මම වැඩිපුර කාලයක් ගතවත් දන්නේ නැහැ. නමුත් මම දැකපු ප්‍රායෝගික අත්දැකීමක් මම කියන්නම්. එතනදී දැන් අපි ආශ්‍රාසය දැන් උඩතරම් පල්ලෙහාට ඒ කියන්නේ ප්‍රශ්වාසය කරනකොට දැන් ඒ දෙපැත්තම බලන්න කියලා කියනවා. අර ඒක බලාගෙන යද්දී මේ අපිට හොඳටම තේරෙනවා එතන අර මේ ඒක වෙනස. ඒ කියන්නේ අපි හිත මේ අපිට ඒ කය වැඩ කරන විදිය හිතා ගන්න සෑහෙන මේ චාන්ස් එකක් හම්බෙලා එතනදී මේ ලොකු දියුණුවක් ඇති වෙච්ච තියෙනම් කියන්න පුළුවන්. මේ එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. මේ අද කරපු ධර්ම අනුශාසනාව බොහොම මේ අදාළ වුණා. ඒ වගේම මගේ තවදුරටත් ඒ ලැබිච්ච ප්‍රායෝගික අත්දැකීම තව ටිකක් අහවුරු කරගන්න අවස්ථාව ලැබුණා. තෙරුවන් සරණයි මේ අවස්ථාව ලබා දුන්නට. තෙරුවන් සරණයි ඔෂන් මහත්මයා. හොඳයි, මම යොමු වෙන්නම් මානවි මහත්මිය හරි පදුසිරි මහත්මිය හරි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සතිජීතුමා, බොහොම මේ සභාවට උචිත වගේ මාතෘකාවක් ගත්තා කියලා තමා හිතුනේ. අපි කොයිතරම් දැනගෙන හිටියත් අපි මන්දන්නේ අපි කියලා කියන්නේ වැරදි. මම මේක තමා කරන්නම ඕනේ කියලා දැනගෙන හිටියත් අපහැරෙනවා එකතැනක ඉඳගෙන හිත සමාහිත වෙන වෙලාවට කය ගැන බලනවා වුණාට සමාජයේ හැසිරෙන වෙලාවට ඒක අමතක වෙලා යන කතිය තමයි වැඩිපුරම ආද දේශනාවේ අහන කොටත් හිතුනේ. ඇත්තෙන්ම මේ මෙතනම තමයි බලන්න ඕනේ, නිතරම බලලා මේ ගමන කෙලවර කරගන්න තියෙන තැන නේද කියලා දැනගත්තත් ආශ්‍රවවල බලවත්කමත් තවත් දැනෙන්නෙම මෙහෙම කරන්න පටන් ගත්තාමයි. ඉතින් අර සීක පුද්ගලයා අසීක පුද්ගලයා කියන රහතන් වහන්සේ කෙනෙක් වගේ තැනකට පත් වුණාම මේ විසංකාර කියන බව අපිට නිකන් අනුමාන වශයෙන් හරි හිතාගන්න පුළුවන් වුණත් ඇයි මේ අපි මේ ගමන තවත් පමා වෙන්නේ කියන එක තමයි මේ හිතට නැගුණේ. තෙරුවන් සරණයි. සියලු දිනාටම සත්‍ය ජීවිතමාඩ බොහොම පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මාරියන් වාග්නේ. හොඳයි, මම තම ගෞරවයෙන් චිත්‍ර රාජපක්ෂ මහත්මිය වෙන්න. තෙරුවන් සරණයි කල්යාණ මිත්‍ර හැම දිනාටම අවසර ජීතුමනි. මේ ඇත්තටම ඔබතුමා මේ දේශනාව පටන් ගන්න කොටම කිව්වා මේ සංකප්පවලින් තොර වීම කියන ඒ වාක්‍යංශයක් සඳහන් වුණා. එතකොට ඇත්තටම මේ කොහොම මොකද්ද මේ කිව්වේ කියලා සංකප්පවලින් තොර වීම කියන එක පොඩ්ඩක් හිතට ආවා. ඒ ගැන ඇත්තටම කතා කරන්න කලින් මට හිතුණා පොඩි දෙයක් කල්‍යාණ මිත්‍රතාවෙන් බෙදා ගන්න. අපි මේ කරන අපි යන ගමන ගැන අපි සතුටු වෙන්න ඕනේ. ඒ සතුටු වෙන්න පුළුවන් විදියක් මම ප්‍රායෝගිකව දැක්ක දෙයක් ගැන මම හිත සඳහන් කරන්න ඕනෙම කියලා. පසුගිය සති දෙක තුල බෞද්ධ කියන ලේබලෙන් යන රටවල් දෙකක සංචාරයක යන්න ලැබුණා. ඒ ගියාම ඇත්තටම විශාල දුකක් ඇති වුණා. ඒ වගේම ලොකු සතුටකුත් ඇති වුණා ඒ සමගම. මොකද මේ බෞද්ධ කියන ලේබලය තියාගෙන අපි මොන තරම් මෝඩ විදියට හැසිරෙනවද කියන එක. ඒ මොකද ඒ එක රටක තිබුණු අවිද්‍යාවේ ප්‍රමාණය දැක්කහම එක පාරටම හිතට ආවේ මේ ඉන්දියාවෙත් මෙන්න මේ වගේ මේ විදියට තිබිච්ච කාලෙක වෙන්නේ නැති අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බිහි වෙන්නේ නැත්තේ. ඒ අතරින් මඩෙම්ම ආපු නෙළුම් මලක් නේ පිපුනේ. ඒ මඩෙම්ම ආපු නෙළුම් මල ඒ තමා විසින්ම අවබෝධ කරගත්තා. මොනවද මේ කරන කෝලම් කියලා මේ ඒ ගැන තමා තුළින්ම ඇති වූ අවබෝධය තමයි අපි මේ රැකගෙන ඒ ප්‍රතිපදාව යෙදිලා අපිටත් ඒ තත්ත්වයට ළඟාවීමේ හැකියාවක් ඇද්ද, එවැනි මනසක් ඇතිකර ගැනීමේ හැකියාවක් ඇද්ද කියන එක උරගා බලන්නයි අද දේශනාව මම හිතන්නේ සත්‍යජිතුමා අපට පැහැදිලි කරේ. ඒ ගැන කියන්න කිසිම දෙයක් නැහැ. මොකද එතුමායි අපට ඉතාම හොඳින්ම පැහැදිලි කරා. නමුත් මෙතන මේ සතිපට්ඨානය ගැන කියනකොට හිතුණා මේ තථාගතයන් වහන්සේ කෙනෙක් ඇයි පහළ වෙන්නේ, මොනවටද පහළ වුණේ? අපි බොහෝම සරලව දන්න තේරුම් ගන්නවා නම් මේ මෝඩකම නැති කරන්නයි, අවිද්‍යාව නැති කරන්නයි සම්මා සම්බුදුරෙක් පහළ වෙන්නේ. මේ දෙදෙමි ගුරුවරයෙක් හඳින් කියනවනේ මේ බොහෝම කරුණාවෙන් මේ අදහස ඉදිරිපත් කරන්නේ. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් කල්යාණ මිත්‍රගේ ඉල්ලලා හිටනවා ඇයි මෙහෙම හිතන්න බැරිද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. අවිද්‍යාව නැති කරන්න නම් එහෙමනම් මේ මෝඩකම මොකද්ද? දැන් ඊ රටවල තිබිච්ච මෝඩකම පන්සල් කියලා තැන්වලට ගියා. අය ගියාම ඉස්සරහම ඉන්න අලියෙක් හොඬ වැළවසගෙන අඳුම් කූරු ගහලා මිනිස්සු වැඳගෙන ඉන්නවා එතන. ඊළඟට පන්සල කියලා එකක් ඇතුළට ගියා. ඒක ඇතුලේ මේ ව්‍යාජ මුදල් නෝට්ටු පුච්චනවා. තමන්ගේ නැතිවෙච්ච ඥාතියෝ ආස කරන දේවල් පුච්චනවා. ඒ අයව මතක් කරලා ඒ අයව ස්වර්ගයට යවන්න කියලා. ඊළඟට ඒ තිබිච්ච අවිද්‍යාවේ ධර්ම දැක්කහම මේ හරීම දුකක් ඇති වුණා. මෙන්න මේ වගේ තැනක තමයි බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඕනේ කියලා හිතලා එහෙම තියෙන තැනක වගේ තථාගතයන්ගේ පහළ වෙලා අපිට කියනවා එකම මාර්ගයයි තියෙන්නේ මෙන්න මේ මාර්ගේ යන්න කියලා. ඒක තමයි සතර සතිපට්ඨානය. අපිට සත්‍යජිතයි තම හොඳින් තේරුම් කරලා දුන්න. ඇයි මෙහෙම කිව්වේ කියලා අපි නිකන් සංකල්ප මේ වශයෙන් තේරුම් ගන්න උත්සාහයක යෙදුනොත් උන්නාන්සේ කියන සකුණග්ගී සූත්‍රයේ යම් කිසි මනසක් මේ සතර සතිපට්ඨානයෙන් තොරව වෙන ඕනම දෙයක් ගැන මෙනෙහි කරනවා නම් ඒ මනස බොහොම අවදානමක ඉන්නේ. ඒ මනසේ නිවීමක් නැහැ කියන එක උන්නාන්සේ කියනවා. ඒ තමාගේ පිය උරුමේ ඉන්න කියලා. මොකද්ද මේ උරුමය? මේ කයට හිත ගන්න කියලා. මොකද අපි සාමාන්‍යයෙන් හිතලා බැලුවොත් සාමාන්‍ය දවසක අපේ හිත කොහෙද තියෙන්නේ කියලා අපේ කය තුල පවතින මොහොතවල් කීයක් තිබුණත් කියලා අපිට හිතා ගන්නත් බැ. සමහරක් ලට එකක්වත් නැති වෙන්න පුළුවන්. ඒ තරමටම හිත කියන්නේ විසිරෙන දෙයක් බව අපි දකින්න ඕනේ. මේ කියන එක තමයි මම ඉරුම් ගත්තේ මේ දේශනාවෙනුත්. මොකද ඒ කයට ගන්නකොටම හිත අර ගොඩාක් සංඥා වලින් අපි අයින් වෙනවා. මේ මම හිතන්නේ මේ සම්බන්ධව කියවෙන තවත් හොඳ සූත්‍රයක් තමයි චූල ශුන්‍යත සූත්‍රය. කොහොමද ඒක ක්‍රමක්‍රමයෙන් අයින් වෙන්නේ කියලා එක එක විදිහට. ඉතින් අපි මේ පංච නීවරණ තුල ඉන්න තාක් මේ අපි මේ මොඩකම තියෙන්නේ අපිට තේරෙන්නේ නැත්තේ. එතකොට කයට හිත ගත්ත ගමන්ම දැන් සත්‍යජිතම අපිට තේරුම් කරලා දුන්න අලුත් කෙනෙකුට කියලා දෙන්න කියන විදියම තමයි අපිත් බලන්න ඕනේ. අපි මේ කය තියෙන විදිහට මේ වෙලාවේ ඒ ෂණයම අපි තේරුම් අරන් තියනවාද? ඊළඟට අර දිල්රුක් මහත්මයා අපිට කිව්වා මේක ටික ටික යටට යනකොට පොඩ පොඩ අඩුවෙවි ගැඹුරකට යන තැනක් තියනවාද? ඒ සියල්ල සංකල්පමේ වශයෙන් අපි මුලින් තේරුම් ගත්තොත් දැන් ඉතින්දී අපි දන්නවා මෙහෙම තේරුම් අරගෙන මේ විදිහට තියනවා මෙහෙම තියනවා එහෙම කියලා තේරුම් අරගෙන පරිඥාය තත්ත්වෙට තවත් වැඩිපුර හොඳින් තේරුම් ගන්නවා මොකද්ද මේ කියන එක. අපි මම හිතන්නේ ඒ වෙනකොට එතන සමහර විට ඒ විස්තර වෙන්නේ පටිච්ච සමුප්පන්න බව වෙන්න ඕනේ. මේ දැන් සත්‍යජිතමා අපිට පැහැදිලි කරලා දුන්නනේ මුලින් පටන් ගන්නකොට මම හිතියට ඊට පස්සේ අවසානයේ වෙනකොට මේව ධර්මතාවයන් විදිහට දකින්න පුළුවන් කියන එක. ඒ තත්ත්වයට මනසක්පත් වෙනකොට මේව ධර්මතාවයන් මෙන්න මේ හේතුන් නිසා හටගෙන මේ හේතුන් නිසා නැති වෙනවා මිසක් මේ මොකක්ද සිදුවෙන්නේ අපි තුල කියන එක මේ හේතුන් නිසා ඇති වෙලා හේතුන් නැති වෙනකොට නැති වෙන ධර්මතාවයන් මම මගේ කරගෙන නේද මේ දුක සකස් වෙන්නේ කියන தත්ත්වයට මනසක්පත් වුණොත් එතකොට මම හිතන්නේ ක්‍රමක්‍රමයෙන් අර පරිඥාය බව ඒ වගේම එතනත් තවත් තියෙනවා මම මෑතකදී ආපු අදහසක් තමයි තථාගතයන් වහන්සේ අපිට දේශනා කරපු මේ අපි 10 පන්තියට වෙනකම් ඉගෙන ගන්න අපේ මේ බුද්ධාගම පාඩමේ ගන්නවා මේ ගාතාවක් මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ට මනෝමය කියලා. ඒ පද දෙක තදින්ම හිතට වැදුණා මෑතකදී මේ දේවල් දකිනකොට කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් ටිකෙන් ටික අර ගැඹුරට යනකොට තේරුම් ගන්න එකම එක දෙයක් හිතුණා. උන්වහන්සේගේ හැම සූත්‍ර දේශනාවකම අවසාන වෙනකොට මේ தත්ත්වය පැහැදිලි වෙලා අපේ මෝඩකම නැති වෙන්න ඕනේ. කවුද මම කියන්නේ? මේ කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියන දේ Tamanට අවබෝධයක් දැකීමකින් නැතිවෙන අවබෝධයකින් පස්සේ අපිට උන්වහන්සේට තියෙන ගෞරවය කියන්න බැරි තරම් වෙනවා. ඒ ශ්‍රද්ධාව කියන්න බැරි තරම් වෙනවා. ඒක හෙළවෙන්නේ නැති ශ්‍රද්ධාවක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම එතනින් එහාට උන්වහන්සේම කියනවා ඒ සියල්ල සමග මේ දේ තේරුණාට පස්සේ සත්‍යජිතම අපිට අවසානයේ තීරුම් කළ දුන්න කීනාස භික්ෂුවක් කියන්නේ කවුද කියලා අපිට ඒක සංකල්පම වශයෙන් දැනුමකට හරියෙන්න පුළුවන් නම් මෙන්න මෙවැනි தත්ත්වයක් මේ தත්ත්වය සම්පූර්ණයෙන් අවබෝධ කළ මනසක් ඇති මනසක් මෙන්න මේ විදිහට පවතිනවා මේක මගේ කියලා ගන්නෑ මම කියලා ගන්නෑ මගේ ආත්මය කියලා ගන්නෑ තවත් තැනකට ගෙනියන්න තවත් පැවැත්මක් අවශ්‍යයි කියලා හිතන තැනකට පත් වෙන්නේ නැති මනසක් බවට පත් වෙන බවක් තමයි සත්‍යජිතමාගේ දේශනෙන් තේරුම් ගත්තේ. ඉතින් එවැනි තත්යකට පත් වීමට අපට සුදුසුකම් නැත්තේ නෑ කියලා හිතෙනවා. තව දුරටත් සතර සතිපට්ඨානයේ යෙදෙන්න ඕන කියන අදහසත් සමගින්ම තමයි හිත තේරුම් ගත්තේ. තේරුම් සරණයි හැමදෙනාට. තිරුවන් සරණයි චිත්‍රමාදමී. හොඳයි, මම ඉතාම ගෞරවයෙන් සත්‍යතුමාට වෙන්න සත්‍යතුමානි ඒ සියලු ඉස්පත්ච කාරණා සත්‍යතුමාට සත්‍යතුමාට පුළුවන් සාකච්ඡාවට අවසාන කරයි කිතු. හොඳයි, සම්මා සම්බුද්ධ සරණයි. අප කවුරුත් මේ ධර්මයේ ඒ උණුසුම බිඳිනවා කියන එක තේරෙනවා. සීලේන්ද්‍ර සංවරය අවශ්‍යමයි. බොහොම සතුටේ සමහර ඒ පෞද්ගලික වූ ගමන් මාර්ගයේදී තමන්ට අත්දකින්ට ලැබිච්ච දේවල් ගැන කතා කරපු එක එක ලොකු නන්දුවක් වෙනවා. හැම කාට් කාටත් දැනෙන ප්‍රශ්න කාගේ කාගේ ප්‍රශ්න මට අහවලාට කියලා නෙමෙයි, මට අද දැනෙන ප්‍රශ්නේ සමහර ඊළඟ මාසේ තව කෙනෙකුගේ ප්‍රශ්නයක් වෙන නිසා මේක පොදු බවක් තියෙනවා. අර කලින් අප කතා කළා වගේ ඉරිසියාව කියන එක 2500කට එහාදිත් ඒ විදිහමයි දැනෙන විදිය. 10000කට එහාදිත් ඒ විදිහමයි. ඒ ධර්මතාවයේ හැටි අර බඩගින්න දැනෙනවා වගේමයි. ඊළඟට කරන්ට තියෙන දේ පැහැදිලි තින් කරන්ට කරන්ට ඕන කියනක තේන සංවේගයක් ඕන කියනක තේරෙනවා. සංස්කෘතිමය වෙනස්කම් ධර්මීය වෙනස්කම් මත් නෙවේ සමහර විට ඒකට අපි කල්චරල් ෂොක් කියලා එකක් ඒක වෙනවා අපිට. දැන් අපි හිතමු පැංවදෙනකොට සුදු රෙද්දක් කෙලන්න ඕනේ කියලා ඒ කතාව කියන්නේ ඒ සුදු රෙද්දක් කෙලනවා එකට වඩා අවධානය යොමු කරගන්න. ඒ වගේ ඊළඟට ඒ වගේ සංස්කෘතිමය දේවල් තියෙනවා. සංස්කෘතිය ධර්ම වෙච්ච තැන් තියෙනවා. එහෙම වුණොත් එහෙම මහා භාග්‍යයක් තමයි. සංස්කෘතියට ඕන මොකද ඒකට මනසයි සංඥාවයි ශරීරය හැදිලා තියෙනත් ඒකයි. ඒ නිසා සමහර මුල් අවස්ථාවේදී ගෲප් කියන එක ඕන වෙනවා. පස්සේ එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා තේරෙනවා. නමුත් ධර්ම කියන එක සංස්කෘතිය නෙවෙයි, වෙනස්කම් වෙනස්ස තේරුම් ගන්න ඕනේ. අපි හිතමු තායිලන්තයේ තන්ට කතා කරකිය. ඒත්තු හිතන්නේ නැහැ කොහොමදවත් ශ්‍රී ලංකාවේ කෙනෙකුට සත්‍ය අවබෝධය කරන්න පුළුවන්. ශ්‍රී ලංකා භික්ෂුවකට භික්ෂුණියකට කරන්න පුළුවන් කියන්නේ හිතන්නේ නැහැ කොහොමදවත් සාමාන්‍ය පොදු බැලුවා. තුන්සරයක් වෙන්නේ නැත්නම් එයා බුද්ධඝමී නෙවෙයි වගේ තුන්සරයක් ඒ නමෝ කිරේ නැත්නම් එහෙම. ඒ විදිහට ඒවා සංස්කෘතිමය දේවල් එතකොට ඒවා. ඉතින් අපුණත් ඒවට ඒවා එක්ක ඉන්නේ. ඒකත් අපි කියන කන්ඩිෂන් වෙනවා කියලා. නමුත් ඒක පහු කරගෙන යන්න වෙලාවක් එනවා. පහු කරගෙන යන්න වෙලාවක් කරන මානසික ඒකත් අර විසංයුක්ත වෙනවා කිවේක. ඒකත් එක් විසංකාර නෙවෙයි විසංයුක්ත. ඒකත් එක්ක සම්බන්ධ නැහැ. ඩිස්කනෙක්ට් කරලා තියෙන, අන්ප්ලග් කරලා තියෙන. ශරීරයත් එක්ක සම්බන්ධයක් නැහැ ඒ විපස්සනාවට නිසා. තින්සා බොම්පින් කල්යාණ මිත්‍රයන්ගේ වටිනාකම තේරෙනවා. බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන් මේ කිව්වේ එකයි කල්යාණ මිත්‍රත්වය තමයි මේ සසුන යන්නේ කියන එක. ඒ පණිවිඩය යන්නේ කියන එක. සකල්යාණ මිත්‍රයන් වහන්සේට පින් සම්මා සම්බුදු සරණයි. අපේ සිත් පිරිසිදුයි, පිරිතුරුයි, නිර්මලයි. පිරිසිදු සිතින් හොඳ පැතුම් රසක් අදිෂ්ඨාන රසක් කරමු. මේ ජීවිතයේ, මේ භවයේ, මේ සිරුර දරා පෝෂණය කළස් කායික මානසික වශයෙන් සුවපත් වේවා. පියානන්ද පරමෝ යහපත්ම දකිත්වා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරිදී මග තවදුරටත් භාග්‍ය සම්පන්න හා වාසනාවන්ත වේවා. සසර වසනතුරු උදාර ගති පැතුම් ඇති මිත්‍රයන් මිතුරියන් පමණක් මෙසුරට ලැබේවා. සුගති සම්පත් මෙමි වේවා. තථාගතයන් වහන්සේට අප්‍රමාණ කෘතඥතාවයෙන් අපේ නමස්කාරය පුද කරන් කළ යුතුයි. බුද්ධ ධම්ම සංඝ තුන්වන් කෙරෙහි අපේ ජීවිතයෙන් පරිත්‍යාග කරලා මේ මාර්ගයන් පුළුවන් කියන අදිෂ්ඨානයක් ඇති කරගන්න. සද්ධා විදේ සති සමාධි ප්‍රඥාතාව දුර්තමෝ කුරාගොස් අපේ සය සඳහා අප්‍රමාණ ලෝක සත්‍යයට නිරාමස මෙහෙයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බානේ අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු තෙරුවන් සරණයි. සාදු සාදු සාදු හැගඳනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු.